චක්කවාලේසු අස්ත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සචේ බායත දුක්ඛංස සචේවෝ දුක්ඛමන්තියං මාකන්ත හාපකං සම්කම්මං ආවිවාය දිවාරහෝති ගෞරවනීය නායක හඳුරන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය අවසරයි ධර්මසේන මහත්මාගේ නිවසේහි වාර්ෂිකව සිදු කරන ධර්මචාරිකාමේ වැඩසටහනෙහි මේ වර්ෂයට නියමිත ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ධර්මසේන මහත්මා සඳහන් කර පරිදි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයෙන් සිදු කරන සේවාවන් අතුරින් සති දෙකකට වරක් නිවෙස්වලට ගිහිල්ලා ධර්ම දේශනා කිරීම අප වසර ගානක සිටන් කරගෙන එන ආගමික කටයුත්තක්. ඒ කටයුත්තෙන් බොහෝ දෙනාට යහපත සිදු වෙලා තියෙනවා. සමහර ඇත්තන්ට පන්සලට එන්නට අවස්ථාව නැති අය ඒ නිවෙස් වලට රැස් වෙලා මේ වගේ ධර්ම දේශනාවලට හුඟකන් දීලා අපගේ ජීවිත වාසනාවන්ත කරගන්නවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සම්මාදිට්ඨිය ලබා දෙන දහමක්. සම්මාදිට්ඨිය කියලා කියන්නේ නිවැරදි දැක්ම, යහපත් දැක්මක් ලබා දෙන දර්ශනයක්. උදාහරණයක් ඇරෙට සඳහන් කරනවා, මේ සම්මාදිට්ඨියට කියනවා ආලෝකය කියලා. දැන් උදාහරණයක් ඇරෙට අපි අන්ධකාර කාමරයක ඉන්නවනම්, ඒ අන්ධකාර සම්පූර්ණයෙන්ම අන්ධකාර කාමරයක අපි ඉන්නකොට අපට තේරෙන්නේ අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඇතැම් බඩු බාණ්ඩ තියෙනවා, අපි ඇවිදිනකොට ඇඟේ හැප්පෙනවා. සමහර දේවල් තියෙනවා, කුඩු වෙනවා. සමහර දේවල් ඇතැම් විට අපට අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි ඒ කාමරෙන් යපිට වෙන දොරටුවක් අපි දන්නේ නැහැ. මෙන්න මෙහෙම ඉන්න අවස්ථාවක කිසියම් කෙනෙක් ඇවිල්ලා අපට ආලෝකයක් දුන්නොතින්, නැත්නම් ලයිට් එකක් දැම්මොතින්, ඒ ආලෝකයේ ලැබිච්ච ගමම අපට තේරෙනව මොකද්ද කරන්න ඕනි කියලා. අනතුරු සිදුවන දේවල් මොනවද, කාමරයෙන් පිට වෙන්නේ කොහොමද, ඒ ඔක්කොම දේවල් අර ආලෝකයේ ලැබීමත් එක්කම අපට ලැබෙනවා. පින්නුතින අන්නේ වගේ දෙයක් තමයි දහම කියලා කියන්නේ, බුදුහාඳුරන්ගේ දර්ශනය කියලා කියන්නේ. එතකොට අන්න ඒ දහම අපේ අහනකොට ටිකෙන් ටික අපේ ජීවිතය ආලෝකයේ වැඩි වෙනවා. දැන් අපි කියමු, දැන් මෙතන කිසියම් විදියක අපට ආලෝකයක් තියෙනවා. හැබැයි සම්පූර්ණ ආලෝකයක්වත් නෙවෙයි මේ. මීට වඩා වැඩි ආලෝකයක් දුන්නොත් අපිට මීට වඩා උනන් තවත් ආලෝකයක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ පින්නතුනි, දහම කියලා කියන්නේ ටිකෙන් ටික අපට ආලෝකේ ලබා දීලා සම්පූර්ණ අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන එක තේරුම් ගන්නට උපදෙස් දෙන දර්ශනයක් තමයි බුදුදහම කියලා කියන්නේ. ඉතින් අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ අපේ චන්දනන්ද හාමුදුරන් වහන්සේ සඳහන් කර පරිදි උදාන පාරින කුමාරක කියන සූත්‍රයයි අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. මේ අතට මතක ඇති අපි ගිය අවුරුද්දේ සාකච්ඡා කරපු සූත්‍රය. ඔව්, බොහොම හොඳයි. ධර්මසේන මහත්මයා මතකද? මොකද්ද ගිය පාර අපි සාකච්ඡා කරපු සූත්‍රේ නම? මාතෘකාව. ඔව්, ගිය පාර අප සාකච්ඡා කරේ අන්ධකාර සූත්‍රය. මේ පාර අපි සාකච්ඡා කරන්නේ කුමාරක සූත්‍රය. පින්නතුනි, මේ හැම ධර්ම දේශනාවකින්ම අපට ලබා දෙන්නේ අපේ නුවණ, ප්‍රඥාව. අපි සඳහන් කළා මුලදීම සම්මා දිට්ඨිය කියන කාරණය. සම්මා දිට්ඨිය ලැබෙන තමයි අපේ ජීවිතයේ නියම දැක්මක් අපට ඇති වෙන්නේ. අපි කළ යුත්තේ මොකද්ද, නොකළ යුත්තේ මොකද්ද කියන දේ අපට තේරෙන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ධර්මයේ නොවැසුවකින් කෙනෙකුට සම්මා දිට්ඨිය ලැබෙනවාද කියලා. යම්කිසි ප්‍රමාණයකට අපට ලැබෙනවා. අපේ දෙමව්පියන්ගෙන් අපට යම්කිසි මඟ පෙන්වීමක් ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි ඉගෙනගත්තු ශිල්ප ශාස්ත්‍ර උගන්වපු ගුරුවරුන්ගෙන් අපට යම්කිසි විදියක ජීවිතයට ආලෝකයක් ලැබිලා තියෙනවා. නමුත් පින්තුණි, එක සම්පූර්ණ ජීවිතාලෝකයක් නෙවෙයි, ජීවිත අවබෝධයක් නෙවෙයි. ඇයි? ඒකට හේතුව අප මේ ලෝකේ ඉගෙන ගන්න දේවල් වලින් අපට යම්කිසි විදියක රැකියාවක් ලබන්න පුළුවන්. ඒ වගේම යම්කිසි විදියක මිල මුදලක් උපයාගෙන වැටුපක් ලබලා අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. නමුත් පින්තුණි, එහෙම ජීවිත ගත ගන්න අපේ ස්වභාවය බලන්න ටිකෙන් ටික. අපි මේ ටිකෙන් ටික සතුට හොයාගෙන තමයි අපි ටිකෙන් ටික ඉදිරියට යන්නේ නේද? පොඩි කාලේ අපි ඉගෙන ගත්තා, ඇතැම්මිට විශ්වවිද්‍යාලෙ ගියා, ඒ වගේම රැකියාවක් ලැබුවා, ගිහි පිනතුන් හැටියට මේ පිනතුන් විවාහ වුණා, දරුවෝ ලැබුවා. මේ හැමදේම අපි කළේ සතුට බලාපොරොත්තු වෙමින්. හැබැයි මේ සතුට එන්නේ නම් අපට අඩු වුණාද වැඩි වුණාද? අවංකව කල්පනා කරලා බලන්න, අපි ආපු මේ ගමනේදී අර පොඩි කාලේ අපි ගෙදර සෙල්ලම් කර කර ඉඳලා ඉස්කෝලේට බාර දීපු මොහොතේ පටන් ටිකෙන් ටික අපේ සතුට අඩු වුණාද, ඇත්තටම වැඩි වුණාද? අපි කැමති වුණත් නොවුණත්, පිළිගත්තත් නොගත්තත් යථා ස්වභාවය තමයි පිනතුණි, ටිකෙන් ටික අපේ සතුට මේ අඩු වෙගෙන එන්නේ. මේක අඩු වෙලා ගිහිල්ලා පිනතුණි ටිකෙන් ටික අපේ ශරීරය දුර්වල වීමත් එක්ක, ඒ වගේම අපි මහලු වීමත් එක්ක, ලෙඩ දුක් වලටපත් වීමත් එක්ක තව තවත් අපට මේ සතුට අඩු වෙනවා. අපි ලෝකයේ ඉහළම අධ්‍යාපනය ලැබුණත්, අපට ලෝකයේ ඉහළම වැටුපක් තියෙන රැකියාවක් ලැබුණත්, අපි ලෝකයේ ඉහළම නවීන උපකරණයක්, යාන වාහනයක් අපි පාවිච්චි කළත් ජීවිත යථා ස්වභාවය මේක. පින්නතුනි, ඇයි මේක ඇති වෙන්න හේතුව? අපි බොහෝ විට සතුට බලාපොරොත්තු වෙන කලේ බාහිර දෙයක් මත, බාහිර දෙයකින් අපට සතුට ලැබෙනවා කියලා අපි හිතාගෙන හිටියේ. අපි ලැබපු උපාධියෙන්, අපේ රැකියාවෙන්, අපේ වාහනයෙන්, අපේ ගෙදරින්, අපේ දරුවන්ගෙන් මේ දේවල් වලින් සතුට ලැබෙනවා කියලා තමයි අපි හිතාගෙන හිටියේ. මේ දේවල් වලින් යම් කිසි දෙයක සතුටක් අපට ලැබෙනවා. නමුත් වෙනතුනේ මේ බාහිර දේ ස්වභාවය මොකද්ද? ඒව ටිකෙන් ටික වෙනස් වෙනවා. ඒව අපට පාලනය කරන්න බැරි වෙනවා. ඒ වගේ මේ හැමදාම අපේ ළඟ තියෙන්නේ නැහැ. කාලකදී දැන් දරුවෙක් ගන්න අපේ ළඟ ඉන්නවා. කාලකදී දරුවා ටිකෙන් ටික ඈත්වල යනවා. අපේ රූප සම්පන්නිය බලන්න. අපි කාලයකදී හරි ලස්සනට හිටිය අපේ ශරීරේනේ. අපි ඇතැම්මිට දවසට වාර ගාණක් කණ්ණාඩිය ළඟට යනවා ඉස්සරනේ. ඇතැම්මිට කණ්ණාඩියක් අපේ බෑග් එකේම අපි තියාගෙන ඉන්නවනේ. මග තොටේදීත් බලන්න. එහෙම හිටිය අපි ටිකෙන් ටික කණ්ණාඩිය ළඟට යන වාර ගාණ ටිකෙන් ටික අඩු වුණානේ. පින්නතුනේ, අපි වැඩිපුරම ආස කරපු, වැඩිපුරම අපි කාලයක් කැප කරපු අපේ ශරීරයත් අපිට ටිකෙන් ටික පිටුපාවු හැටි බලන්න. පින්නතුනේ, අපිටම කියලා අපි හිතාගෙන ඉන්න ශරීරත් එහෙමනම් බාහිර දේවල් ගැන 아무තෙන් කියන දෙයක් නැහැ. එතකොට බුදුදහමෙන් කියන්නේ අපට, අපි මේ දේවල් කලියොත්ිය අපේ ශරීරය අපි ලස්සනට තියාගන්න ඕන, අපි හොඳ අධ්‍යාපනයක් ලබන්නට ඕන. බුදුහාමුදුරුවෝ තගේ කළා සිප්පන් සික්ඛාපදෙන්ද කියලා අධ්‍යාපනය ලබන්න ඕන. දමෝපියන් විසින් දරුවන්ට ලබා දෙන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය ලබා දෙන්නට ඕන. උපාධි මට්ටම යන්න පුළුවන් ඉහළටම අපි යන්නට ඕන. රැකියාවල තිනොත් අපි දැහැමියන් හැටියට ලබන්න පුළුවන් ඉහළම රැකියා අපි ලෝකේ ලබන්නට ඕන. නවීන තාක්ෂණික වශයෙන් අපට පරිහරණය කරන්න පුළුවන් උපරිම තාක්ෂණික වාහන අපි පාවිච්චි කරන්නට ඕන. ණය නොවි. තමන්ගේ වැටුපට සරිලන විදියට ලබන්න පුළුවන් ඉහළම තාක්ෂණ අපි පාවිච්චි කරන්නට ඕන. හොඳම යාන වාහන, හොඳම ඇඳුම්, හොඳම නිවෙස් අපි ලබා ගන්නට ඕන. නමුත් අපි එකක් තේරුම් ගත යුතුයි, ඒ අතරින් පින්නතුනි වඩාත්ම අපේ ජීවිතයට සතුට ලබා දෙන ටිකෙන් ටික ජීවිතයේ සතුට වැඩි වෙන ක්‍රමය ගැන අපේ බුදුදහම ඔස්සේ දැනගන්නට ඕන. අද අපට අපි දෙමව්පියන් ඉගෙනගත්තු දෙයින්, ඒ වගේම අපි පාසල් ගිහිල්ලා, විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ගුරුවරුන්ගෙන් ඉගෙනගත්තු දේවල් වලින් අපට යම්කිසි යහපතක් ලැබුණා. ලැබුණත් පින්නතුනේ හැම දෙයකම ස්වභාවය තමයි ටිකෙන් ටික සතුට අඩු වෙන පැත්තට තමයි අපි මේ ගමන් කරමින් ඉන්නේ. එතකොට ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දර්ශනයේ තියෙන විශේෂත්වය තමයි ඒක උඩුගම් බලා යන ධර්මයි. ලෝකයේ සාමාන්‍ය කෙනෙක් දේශනා කරන කරුණොත් බුදුදහමේ දේශනා කළා තියෙනවා. නමුත් ඒ අතුරින් පින්නතුනි ලෝකයේ කිසිම කෙනෙකුට අනාවරණය කරගන්න බැරි සුවිශේෂී දෙයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. අන්න ඒ ධර්ම මාර්ගයේ ටිකෙන් ටික අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොතින් අපේ ජීවිත පින්නතුනි අදට වඩා හුඟක් වටින ජීවිත බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතවල දිනෙන් දින සතුට වැඩි වෙන විදියට අපට අපේ ජීවිතය සකසා ගන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනි අපි මුලදීම තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා අපේ ජීවිතවල වටිනාකම පිළිබඳව. අපි මෙවැනි මනුස්සාත්ම භාවයක් ලබා ගත්තේ කොහොමද කියන එක මේකත් අපට ධර්මයෙන් ලැබෙන යම්කිසි අවබෝධයක්. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේක අහම්බෙන් ලැබිච්ච ජීවිතයක් කියලා. මේක නිකන් අපට ලැබුණු ජීවිතයක් කියලා බොහෝ දෙනෙකුට හිතෙන්නේ. නමුත් පින්නතුනි මේ මනුස්ස ජීවිතේ පිටපස්සේ ලොකෝ කර්ම ශක්තිය අපි අතීතයේ කරපු මහා පුණ්‍ය මහිමේ කානිසංශයක් මේ පිටපස්සේ තියෙනවා. ඒ ආනිසංශයේ ප්‍රතිඵල විදියට තමයි අපි මනුස්සාත්ම භාවයක් ලැබුණේ. පින්නතුනි ලෝකයේ ඉන්න සත්වයන් අතරින් මිනිසයන් කියලා කියන්නේ මිනිසුන් ජීවත් වෙන්නේ තාම සල්පයයි. ලෝකේ ජීවත් වෙන්නේ බිලියන 7ක් වගේ කෝටි 700ක ජනගහනයක් ජීවත් වෙන්නේ. නමුත් පින්නතුනි එක කුහුඹියෙන් ගත්තත් වේයන් ගත්තත් මොහොතෙන් එක වර්ගයක මාළු ගත්තත් මේ මනුස්ස ලෝකෙ මිනිසත්තුන්ට වඩා වැඩි. ඒ විතරක් නෙවෙයි පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා දැන් අලුතෙන් පිළිඅරගෙන තියෙන නවීන උපකරණ වලින් එක පුද්ගලයෙක්ගේ ශරීරයක් ඇසුරු කරගෙන ජීවත් වන ඉතාම කුඩා සත්තු ගැන අධ්‍යයනය කළා තියෙනවා. මේ පින්නතුන් දැකලා තියෙද්දී නැහැ වීඩියෝ වලත් ඒක තියෙනවා. එක මිනිසෙකුගේ එක මිනිසුගේ ශරීරයක් ආශ්‍රය කරගෙන ජීවත් වන ඉතාම කුඩා සත්තු ගැන අධ්‍යයනය කළා තියෙනවා. කොච්චර විතර ඉන්නවද කියලා හිතනවද? මේ ලෝකේ ඉන්න මිනිසුන්ට වඩා කෝටි 700කට වඩා සත්තු සංඛ්‍යාවක් එක පුද්ගලයෙකුගේ ශරීරය ඇසුරෙන් ජීවත් වෙනවා. එහෙම ශරීරයක් දරාගෙන තමයි අපි එහෙම යන්නේ. මගේ ශරීරය කියලා හිතලා ලස්සනයි කියලා හිතලා හැඟ වෙනවා, gedara ඉන්නවා නේද? ඒ ඔක්කොම කරද්දී මෙච්චර සත්තු සංඛ්‍යාවක් දරාගෙන තමයි අපි එහෙම යන්නේ. පින්නතුනි මෙන්න මෙවැනි ජීවිතයක් තුළ මිනිස් ජීවිතයක් කියලා කියන්නේ ඉතාම වටිනා දෙයක්. අනිත් සත්‍යයන් සාපේක්ෂව මනුසාත්ම භාවයක් ලබන්නේ ඉතාම ඉහළ පින කානිසංශයක් විදියට. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. මනුසාත්ම භාවයේ ලැබුණා විතරක් නෙවෙයි. ඒ මනුසාත්ම භාවයේ ලැබෙන අවස්ථාවේදී අපේ බුද්ධෝත්පාද කාලයක ධර්මය අහන්නට පුළුවන් මානසිකත්වයක් තියෙන පරිසරයක ඒ වගේම ධර්මයට නැඹුරු වෙන්න පුළුවන් මෞද්‍යමෝපියන්ගේ දරුවන් වෙලා අපි ඉපදෙලි ඉන්නවා. පින්නතුනි මේක ඉතාම දුර්ලභ දෙයක්. මේකට පින්නතුනි පින්කම් කළ විතරක් බෑ. සසරේදී දාන සීල භාවනා පින්කම් කළාට විතරක් බෞද්ධ ආවාසය ලැබෙන්නේ නැහැ. ඒකට තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. ඒ මොකද්ද? පින්කම් කරන ගමන් පින්නතුනි අපි ප්‍රාර්ථනා කළා තියෙනවා මේ ධර්මය අහන්න ලැබෙන්න, බෞද්ධ දෙමව්පියන්ගේ දරුවෙලි ඉපදෙන්න ලැබෙන්න කියලා අපි සසර ප්‍රාර්ථනා කළා තියෙනවා. රජ කෙනෙකුගේ මාලිගාවක ඇතැමිට ඔටුන්න හිමි කුමාරයෙක් වශයෙන් ඉපදෙන්න පුළුවන් කෙනෙකුට පුණ්‍ය විපාකයක් හැටියට. නමුත් පින්නතුනි මේ ධර්ම ආභාසය ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධා ප්‍රතිලාභය ලැබෙන්නේ නැහැ. ඒ ශ්‍රද්ධා ප්‍රතිලාභය ලැබෙන්නේ සසර පින්දහම් කරන අතරේදී. මේ වගේ බෞද්ධ වෙන්න, බෞද්ධ දෙමව්පියන්ගේ දරුවෙලි ඉපදෙන්න කියලා ලොකු ප්‍රාර්ථනාවක් කළා. අන්නේ ප්‍රාර්ථනාවේ ආනිසංස විදියටයි පින්නතුනි අපි මනුසාත්ම භාවයේ ලැබුණ විතරක් නෙවෙයි ඒ ලැබුණ වෙලාවේදී බුද්ධෝත්පාද කාලයක බුදුදහම අහන්නට පුළුවන් පරිසරයක අපි ජීවත් වෙලා තියෙනවා. මේක තමයි පින්නතුනි අපේ ජීවිතෙන් ලබාගත්තු වටිනාම දේ. අන්නේ මේ ධහම තුලින් තමයි පින්නතුනි අපට නියම විදියට හිතෙන්නේ, නියම විදියට අවබෝධ වන්නේ, නියම සෝය, නියම සතුට ලබන ක්‍රමය මේ ධහමෝස්සේ අපට ලැබෙනවා. අන්න ඒ ධහමෝස්සේ මේ ලැබෙන සතුට ලැබීමේදී ඉවහල් වෙන කාරණයක් මුල් කරගෙන දේශනා කරපු සූත්‍රය තමයි අද අප කුමාරක සූත්‍රයෙන් සාකච්ඡා කරන්නේ. සම්මාදිට්ඨිය ලැබීම තුළින්, නිවැරදි දැක්මක් ලැබීම තුළින් අපට ලැබෙන ප්‍රධානම කාරණයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළ අකුසලෙන් මිදෙන්න කියලා. අකුසලයෙන් මිදීම තමයි සතුට ලැබීමේ පළවෙනි පියවර හැටියට සඳහන් කළ තියෙන්නේ. මේ සූත්‍රයේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ දින සැවැත් නුවරට ජේතවනාරාමයට අතර ප්‍රදේශයේ පිණ්ඩපාතේ වැඩම කළා උදෑසන වරුවක. මේ කුමාරක සූත්‍රයේ කතාව තමයි ඒක. බුදුහාමුදුරු උදෑසන පිණ්ඩපාතේ වඩිනකොට එක්තරා ජලාශයක් ආශ්‍රිතව පාර ආසන්නේ ජලාශ්‍රයක් ආශ්‍රිතව කුඩා ළමයි කණ්ඩායමක් මාළුන්ට හිංසා කරමින් හිටියා. පොඩි කාලේ ළමයි හැමයි නේ ඉස්කෝලේ යනකොට එහෙම දිය කඩිති ළඟ යනකොට එතන නැවතිලා නේද? මාළු එහෙම දැක්කොත් සමහර ළමයි කෑම දානවා. සමහර ළමයි ඉස්කෝලෙන් ගෙන ආපු බිස්කට් එහෙම දානවා නේද? සමහර ළමයි ගල් ගහනවා. සමහර ළමයි කෝට් වලින් මේ කරනවා. සමහර ළමයි තැමෙට පොලිතින් බෑග් වල මාළු අල්ලගෙන යනවා නේද? ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය. ළමයි මාළුන්ට හුඟක් කැමතියි. පින්තුණි මෙහෙම මේ මාළුන්ට මේ ළමයි හිංසා කරමින් ඉන්නකොට බුදුහාමුදුරුව මේ ළමයිගේ ළඟට ගියා. ගිහිල්ලා ඇහුවා, ඔබට යම් කිසි කෙනෙක් හිංසා පීඩා කරනකොට ඔබ ඒකට කැමතිද? ඔබ ඒකට සතුටු වෙනවද? ඔබ ඒකට බිය නොවෙනවද කියලා ඇහුවා. යම් කිසි කෙනෙක් ඔබට හිංසා පීඩා කරනවා නම් ඔබ ඒකට කැමතිද? ඔබ ඒකට බිය නොවෙනවාද කියලා ඇහුවා. මේ ළමයා කියනවා, ස්වාමීනි අපිට කවුරුවක් කරදර කරනකොට අපි කැමති නැහැ. ඒ වගේම අපි ඒකට අප්‍රියයි. අපි කවුරු හරි කරදර හිංසා පීඩා කරනකොට අපි බයයි කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අන්නේ වගේ තමයි. ඔබට යම්කිසි අපහසුතාවයක් සිදු වෙන, පීඩාවක් වෙන දෙයක් ඔබට යම්කිසි කෙනෙක් කරනවා නම්, කරනකොට ඔබ අකමැති නම්, ඔබ අප්‍රිය නම්, ඔබ බිය වෙනවා නම් අන්නේ වගේ තමයි මේ අහිංසක සතුන්ටත් යම්කිසි කෙනෙක් හිංසා පීඩා කරනකොට ඒ සත්වයකට කැමති නැහැ. ඒ සත්වයකට බිය වෙනවා කියලා සඳහන් කළා. මේ දරුවන් අර අකුසලයෙන් මුදවන්න බුදුහාමුදුරුවෝ දරපු උත්සාහය. මේක බුදුහාමුදුරුවෝ ඉතාම සරලව මේ කුඩා ළමයින්ට පිනතුනි බුදුහාමුදුරුවෝ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ හැම මට්ටමේ මිනිසත් යන්ට පිහිට වෙන්න. කුඩා ළමයින්ට ඒ දරුවන්ට සුදුසු විදියට අනුශාසනාවක් කරනවා. ඒ වගේම දැඩි දාමරික කෙනෙක් නම් ඔහුට සුදුසු විදියට බණ කියනවා. මහා ප්‍රඥාවන්ත කෙනෙක් නම් ඔහුට සුදුසු විදියට ඒ බණක් කියනවා. ඒ පුද්ගලයන්ගේ ස්වභාවය අනුව බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා. මේ ළමයිට ඉතාම සරල විදියට මේ කරුණ සඳහන් කළාට පස්සේ අර ළමයි අර සතුන්ට හිංසා පීඩා කරන එක නවත්තලා බුදුහාමුදුරුවන්ගේ වචනයට අහුම්කන් දුන්නා. තිනුතුනි අකුසලයෙන් මුදෙන්න, වැරදියෙන් මිදෙන්න කියලා මෙන්න මේ පළවෙනි අනුශාසනාව තමයි මේ සූත්‍රයෙන් සඳහන් වන්නේ. සාමාන්‍යයෙන් සරල සූත්‍රයක් අපට තේරෙන්නේ. නමුත් විනෝදනේ මේ සූත්‍රය තුල අපට සරල මට්ටමින් නම් ඊටාම ගැඹුරට යන්න පුළුවන්. පින්නතුනි අපි යම් කිසි විදියක ක්‍රියාවක් කරනකොට කුසල අකුසල දෙපාර්ශ්වයම අපි යම් කිසි කර්මයක් කරනකොට අපේ හිත තමයි මුල්වන්නේ. හිත පිරිසිදු වෙලා අපි යමක් කරනවා නම් ඒක කුසලයක්. ඒක ආනිසංස තමන්ට අනාගතයේ මතුවට ලැබෙනවා. ඒ කරන මොහොතේ සතුට ලැබෙනවා, කලකට පස්සෙත් ලැබෙනවා. දැන් බලන අද මේ පින්නතුන් මේ නිවසේ දවස් ගාන ගින සූදානම් වෙලා මේ ධාතුන් වහන්සේ තැන්පත් කරන්න මේ ලස්සන ආසනයක් හදලා මේ හැම දෙයක්ම කරනකොට මේ අතන් හිතේ මහා කුසලයක් සිද්ධ වුණේ. හිතේ ප්‍රසන්න සිතුවිලි, දානමේ සිතුවිලි, ශ්‍රද්ධාමේ සිතුවිලි, මෛත්‍රී සාගත සිතුවිලි. අද මේ පින්කමට අනිත්‍යයට ආරාධනා කරනකොට, නිවසේ පිරිසිදු කරනකොට, ස්වාමීන් වහන්සේට ආරාධනා කරනකොට, මේ ගිලම්පස සූදානම් කරනකොට මේ හැම දෙයකින්ම තමන්ගේ හිතේ ඉතාම ඉහළ මට්ටමේ පින් සිතිවිලි පහළ වෙන්නේ. පිනතුනේ මේක ලොකු ශක්තියක්. මේ ශක්තිය අපට සාමාන්‍ය විදිහට පේන්නේ නැහැ. නොපෙනුනාට පිනතුනේ මේ ශක්තිය තියෙනවා අපට සැපගෙන දීමේ හැකියාව. ඒ වගේම යම් කිසි කෙනෙක් හිත අපිරිසිදු වෙලා කයින් යම් කිසි දෙයක් කරනවා නම්, වචනෙන් යම් කිසි ක්‍රියාවක් කරනවා නම්, සිතින් සිතිවිල්ලක් හිතනවා නම් ඒකේ ස්වභාවය තමයි තමන් දෙකෙන් දුක් පීඩා ගෙන දෙනවා. ඇතමිටේ කරන මොහොතේ తాවකාලික යම් කිසි සතුටක් තමට ලැබෙන්න පුළුවන්. නමුත් විනෝතුනි පසු කාලින වේ ගැන හිතනකොට තමන්ට හිතේ ලොකෝ පසුතැවිල්ලක් හටගන්නේ. මෙන්න මේ නිසා තමයි ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා පළවෙනි අනුශාසනා විදිහට දේශනා කරන්නේ අකුසලෙන් මිදෙන්න කියලා, අයහපතින් මිදෙන්න කියලා. අයහපතින් මිදිච්ච ප්‍රමාණයට පින්නතුනි යහපත සිද්ධවන්නේ සමහරැත්තන්ට හිතෙනව මරණයෙන් පස්සේ කියලා. නමුත් පින්නතුනි මේකේ යහපත සිදුවන්නේ මේ මොහොතෙමයි. ඒ අකුසලයේ මිදිච්ච ප්‍රමාණයට ඒ මොහොතේ තමන්ගේ හිතරෙන චිත්ත පීඩා අඩු වෙනවා. ප්‍රධාන වශයෙන් පින්නතුනි අපේ හිතේ පහළ වෙන අකුසල සිතුවිලි අකුසල මූල ප්‍රධාන වශයෙන් කීපයක් තියෙනවා. එයින් එකක් තමයි ලෝභය කියලා කියන්නේ. අනිත් දේ තමයි ද්වේෂය කියලා කියන්නේ. අමනාපය. ඒ වගේම මෝහය, මුලාව, නොදැනීම කියන කාරණය. දැඩි ආසාව, යමකට තියෙන දැඩි ඇලීම, ඒ වගේම ගැටීම, අමනාපය සහ මුලාව කියන කාරණය. එතකොට බුදුහාඳුර දේශනා කළා ලෝභයක් ඇති වෙනවා නම් ලෝභයක් ඇති වෙන්න හේතුව ඇයි කියලා. ලෝභයක් ඇති වෙන්නේ පින්තුනි ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට කියන මේ ඉඳුරන් හයෙන් එකට සුබ අරමුණක් එළඹීම සහ ඒ සුබ අරමුණ අයෝනිසව මානසිකාරයෙන් අනුවණින් මෙනෙහි කිරීම කියලා. එතකොට ලෝභයක් ඇති වෙන්නේ කොහොමද? ලෝභයක් ඇති වෙන්නේ සුබ අරමුණ සහ අයෝනිසව මානසිකාරය කියන කාරණා දෙක මත. යාමකට දැඩි ආසාවක් ඇතිවන්නේ රාගයක් ඇති වෙන්නේ. ඒ වගේම ද්වේෂය කියන කාරණේ, අමනාපය කියන කාරණේ දේශනා කළා. ඇයි යමක යමක් පිළිබඳව ගැටුමක් අපට ඇති වෙන්නේ? අපි අකමැති අරමුණක් ඇස් කන්න ආසාදීන්ද්‍රිය වලට සම්බන්ධ වීම සහ ඒ අරමුණ එළඹෙන අවස්ථාවේදී තමන් අනුවණින් සිටීම, අයෝනිසෝ මනසිකාරයෙන් සිටීම. බාහිර අරමුණු යහපත්ෝ අයහපත්ෝ උණු පමණට අපට ලෝභයක්වත් ද්වේෂයක්වත් හටගන්නේ නැහැ. අපේ හිතේ ලෝභයක් ද්වේෂයක් හටගන්නවාද කියන එක තීරණය වන්නේ අපි කොතෙක් දුරට අයුනුසෝ මානසිකාරෙන් ඉන්නවාද කියන කාරණය. ඒ වගේම මෝහය, මුලාව කියන කාරණය. මෝහය කියන එක ටිකක් අපි තේරුම් ගත යුතු කාරණයක්. මෝහය කියලා කියන්නේ යමක යථා ස්වභාවය නොදන්නාකම. ඒකේ පළවෙනි පියවර තමයි කර්මය ගැන කුසල අකුසල කර්ම පිළිබඳව තියෙන අනවබෝධය. බොහෝ දෙනාට හිතෙන මේ හැම දෙයක්ම හම්බෙන් නිකන් වෙන්නේ කියලා. නමුත් මේ පිටපස්සේ ලොකු කර්මයක දායාදයක්, කර්මයේ බලපෑමක් තියෙනවා. අන්න ඒක දකින්න දකින්න අපි ලෝකෙට මුලා වෙන ගැටි අඩු වෙනවා. අනිත්‍යය තමයි පින්නතුණි, අනිත්‍යතාවය නොදැනීම. දේක යථා ස්වභාවය නොදැනීම. අපට ඇස් කන්න ආසාදීන්ද්‍රිය වලට අරමුණ එන්නේ කොහොමද කියන එක සැබෑලෙසම නොදන්නාකම. පින්නතුණි මොහොතකට තමන්ගේ ඇස් දෙක චුට්ටක් වහගන්න බලන්න. හැම දෙනෙක්ම තමන්ගේ ඇස් දෙක වහගන්න බලන්න. ඒ ඇස් දෙක වහලා දැම්මේ ඉන්න අවස්ථාවේදී තමන්ට තමන්ගේ වටා පිටාව ඉන්න දේ ගැන පේනවා. ඈ මේ අතන කාටත් තේනවා තමන්ගේ දැන් වටේ කවුද ඉන්නේ කියනකනේ. දැන් ධර්මසේන මහත්තයා පුටුවේ වාඩි වෙලා ඉන්නවා, මේ ඉස්සරහා හාමුදුරුවෝ ඉන්නවා, මෙතන මයික් එක තියෙනවා, බුදු පිළිමේ තියෙනවා, මේ ටික අපිට පේනවා නේද? හොඳයි පින්නතෙන් දැන් ඇස් දෙක අරින්නකො බලන්න. ඒ ඇස් දෙක පියාගෙන ඉන්න වෙලාවේදී කොහොමද තමන් එක දැක්කේ? ඇස් දෙක පියාගෙන ඉන්න වෙලාවේදී තමන්ට මේ වටේ ටික පේනව නේද? ඒ කොහොමද පේන්නේ? එහෙන් බලලද? ඔව්, අර කලින් ගත්තු අරමුණ, කලින් ඇහෙන් රූප බලාගත්තු අරමුණ, අතීතේ නිරුද්ධ වෙච්ච අරමුණ හිතේ හැකියාවක් තියනවා ධර්මාලම්බනයක් හැටියට නැවත ඉස්මතු කළ දෙන්න. පින්නතුනි ඒ ඇස් දෙක පියාගත්තු වෙලා විතරක් නෙවෙයි, ඇස් දෙක අරගෙන ඉන්න වෙලාවේදී අපි යමක් ඇහෙන් මේ දකිනවා නම්, කනෙන් අහනවා නම්, මේ හැම මොහොතකම ස්වභාවයක් මේක. ඒ දකින මොහොතේ ක්ෂණිකව ලබා දෙන ඡායාව හෝ ශබ්ද මාත්‍රය විතරයි. ඒකේ අවබෝධය ලැබෙනකොට මනසට ගිහිල්ලා ධර්මාලම්බනයක් විදියට අපට එන්නේ. මේක තමයි පින්නතුණ යථාර්ථය. මෙන්න මේක අපට තේරුම් ගන්න පුළුවන් නම් අපි කර්මයෙන් සහ අනිත්‍යතාවයෙන් හුඟක් දේවල් අපි තේරුම් ගත වෙනවා. මේක තේරුම් ගන්න ගන්න අපට පේනවා පින්නතුනි, ලෝකයේ අපි දුක් සැප කියලා දෙයක් විඳිනව නම් විඳින්නේ බාහිර අරමුණෙන්ම නෙවෙයි, අපි දුක් සැප විඳින්නේ මනසින් කියන එක. දැන් මේ පින්නතුන් ලංකාවේ තමන් හිටිය ගෙදර ගැන මතක් කරන්න බලන්න. දැන් ගෙදරටත් ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා අපිනේ පින්නතුනි. අපි මේ ගෙදර සිහි කරනකොට මොකක්ද උනේ ඇත්තටම? අපි මේ දැන් තියෙන ගෙදරද දැක්කේ? අපි දැක්කේ කලින් අපි අහපු ඇහැට දැකපු ගේ තමයි අපි දැකලා ආවේ. දැන් තියෙන ගේ නම් අපි දකින්නේ දැන් ඒ ගෙදරින් නැත් පේන්න ඕන එහෙනම්. අච්චර ලංකාවට නේද ලෝක වලින් භාගයක්ම යන්න පුළුවන් නම් ලංකාවට ඇයි ගෙදරින් නැහැ බලන්න බැරි අපට? දැන් ගෙදරින් නැහැ නම් බලන්න පුළුවන් වෙනවා අපේ. අපි දැන් තියෙන ගේ නම් දැක්කේ. ඇත්තටම අපි මේ දකින්නේ කොහොමද පින්නතුනි? මේ අපේ හිතයි මේ දකින්නේ. එතකොට මෙන්න මේ දර්ශනයේ ටිකෙන් ටික අවබෝධ වීමත් එක්ක පින්නතුනි අපට මෝහය අඩු වෙලා සැබෑ ලෙසම සැපත ලබන ක්‍රමය ගැන යම්කිසි අවබෝධයක් අපට ලැබෙනවා. ඒක අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. මේක නොදන්නාකම නිසා පින්නතුනි මෙන්න මේ අවිද්‍යාව නිසා අපට යමක් යම්කිසි සිතුවිල්ලක් හිතනකොටම අපි දැකපු අහපු බලපු දෙයක් ගැන හිතනකොටම අපට හිතෙන්නේ ඒ දේ දැන් එහෙමම තියෙනවායි කියලා. දැන් කවුරු හරි කෙනෙක් බැනපු සිද්ධියක් හිතනකොට කවුරු හරි කෙනෙක් හුඟක් උදව්වක් කරපු සිද්ධියක් මතක් වෙනකොටම අපි ඒ සිද්ධියට එහෙම යනවා. හැබැයි පින්නතුනි මොකක්ද ඇත්තටම සිද්ධවන්නේ? සිද්ධවන්නේ අපේ මනස අපේ හිත කියවන එකයි වෙන්නේ. අපි අපේ මනස කියවීමයි වෙන්නේ. හිතේ තියෙන සිතුවිලි අපි කියවීමයි වෙන්නේ. අපේ අතීතයට ගියා කියලා හිතුවට ඒ සිද්ධියට ගියා කියලා හිතුවට ඇත්තනම අපි අතීත නිරුද්ධ වෙච්ච අරමුණක් තමයි මේ සිහි කරන්නේ. දැන් අපි අපේ දරුව ගැන හිතනවා නම්, අපේ ගෙදර ගැන හිතනවා නම්, අපේ වාහනය ගැන හිතනවා නම්, මේ හැම දෙයකදීමත් පින්නතුනි යථා ස්වභාවය මේකයි. අපි අනාගතය ගැන යමක් හිතනවා නම්, ඒකේ ස්වභාවයත් මේක අනාගතය සම ඇති වෙලා නැහැ, හිතින්ම මවාගෙන තමයි අතීතය ගැන මේ හිතන්නේ. එහෙනම් පින්නතුනි අපේ ජීවිතයේ යම්කිසි අත්දැකීමක් ලබනවා නම්, අපේ දරුවෝ කියලා, අම්මා තාත්තා කියලා, අධ්‍යාපනය කියලා, නැත්තම් ගේ දොර කියලා යම්කිසි අත්දැකීමක් අපි ලබනවා නම් අපට හිතෙනවා මේ බාහිර ලෝකෙ මේව තියෙනවා කියලා. බාහිර ලෝකෙන් යම්කිසි උපකාරයක් වෙනවා අපට. නමුත් සම්පූර්ණයෙන්ම මේ අත්දැකීම අපි ලබා ගන්නේ මානසිකව. අපට කර්මයෙන් ලබා දීපු මේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලට ලක්වන ආකාරයට අපේ මනසින් ලබන අත්දැකීමක් මේ තියෙන්නේ. මෙන්න මේක නැතිකමයි, මෙන්න මේ අවබෝධයෙන් නැතිකමට කියනවා. මෙන්න මේ අවබෝධයෙන් නැතිකම නිසා අපි යමක් සිහි කරනකොටම අපි ඒ සිද්ධියට එහෙම යනවා, ඒ සිද්ධිය තුල එහෙම ජීවත් වෙනවා. දරුව ගැන හිතනකොටම අපි ඒ දරුවාගේ ලෝකේ ජීවත් වෙනවා. කවුරු හරි කෙනෙක් ගැන දැඩි ආසාවක් ඇතිවීමේ සිද්ධිය ගැන හිතනවා නම් ඒ සිද්ධියට එහෙම යනවා, ඒ සිද්ධියට අපි ආසා කරනවා. කවුරු හරි කෙනෙක් එක අමනාපයක් තියෙනවා නම් ඒ අමනාප වෙච්ච වෙලාවේදී බැනපු වචන, ඒ බැනපු ස්ථානය, ඒ සිද්ධිය ටික මනසින් අරගෙන අපි ඒ සිද්ධියට යනවා එහෙම. පින්නතුනි අපේ සසර ගමන සිද්ධවන්නේ කොහොමද? අපි නැවත භවයකට යන්නේත් මේ විදියටමයි. අපට මරණාසන්න මොහොතෙහි අපි කරපු කුසල කර්මයක සිද්ධියක් සිහි වෙනවා නම්, ඇතැම් විට අපට මරණාසන්න මොහොතේ මතක් වෙන පොඩි සිවුරක සිවුරු කෑල්ලක් වෙන්න පුළුවන්. ඇතැම් විට ඒ සිද්ධියත් එක්කම අපට ඔක්කොම දීපු දානයක් ගැන පූජා කර වටපිරිකර ඔක්කොම මතක් කළ කුසල චේතනාවක් මතින් අපි සුගතියට යන්න පුළුවන්. මොකද ඒක මතක් වෙනත් එක්ක මේ සිද්ධියටම යනවා අපි. ඒ වගේම කවුරු හරි බැනපු කෙනෙක්ගේ නමක් මතක් වුණොත් නම විතරයි මතක් කරලා දෙන්නේ. නම ඒ බැනපු කෙනාගේ හිටපු තැන ගෙදර විතරයි මතක් කරලා දෙන්නේ ඉතින්. අනිත් ඔක්කොම සිද්ධියම මනසින් ඇති කරලා දීලා ඊට අනුරූප තැනක අපි උපසක් ලබනවා. මෙන්න මේකයි පිනොතින අවිද්‍යාවෙන් සිද්ධවන්නේ. නමුත් අපට දැන් තියෙන වාසිය තමයි අපි සසරේ හුඟක් පින්දහම් කරලා ඒ පිනේ ආනිසංස විදිහට අපි ගියා සම්භාවයෙන් චුත වෙනකොට අපට ලබා දුන්නේ කුසල චේතනා ටිකක්. අපි කරපු දානාදී පින්දහමලා ආනිසංසය අපට මතක් කළ දුන්නා. ඒ මතක් කරපු දීපු නිසා තමයි අපි මෙතෙන්ට ආවේ. හැබැයි ඒ මරණාසන්න මොහොතේ අපට අර අකුසල චේතනාවත් බැරි වෙලා තාවනම් මොකද වෙන්නේ? අපිට manussාත්ම භාවයේ පල්ලෙහා තැනකට අපි ඇදගෙන යනවා. එතකොට එතනින් මුදවල මේ කුසල චේතනාවකට ආවේ. ඒ වගේම බුදුදහමෙන් කියන්නේ මේ කුසලයේ පිහිටලා පින මත පිහිටලා ඊටත් වඩා ඉහළ තැනකට යන්නට නැවත සසරට යන නොයන විදියට අවබෝධයක් කරාපට යනවා මේ අවිද්‍යාව දුරු කළා. එතකොට අපේ සිතේ සිදුවන ප්‍රධාන අකුසල මූලයන් ගැන සඳහන් වෙනවා ලෝභය, ద్వේෂය, මෝහය කියලා. ලෝභය ගැන සඳහන් කරන බුදුදහමෙන් ලෝභයේ ස්වභාවය අපි කිව්වා ලෝභය ඇතිවන්නේ සුභ අරමුණයි අයෝනසෝ මානසිකාරයයි කියලා. ద్వේෂය ඇති වෙන්නේ කොහොමද? අසුභ අරමුණයි අයෝනසෝ මානසිකාරයයි. ඒ වගේම මෝහය ඇතිවන්නේ නොදෙනීම කියන කාරණය මත. යථා ස්වභාවයෙන් නොදෙනීම සහ අයෝනසෝ මානසිකාරය කියන කාරණය මත. මේ අකුසල මූලයන්ගේ ස්වභාවය තවදුරටත් ධර්මයේ විස්තර කරනවා. ලෝභය කියලා කියන්නේ දුරු කරන්න අමාරු ඒ වගේම අකුසල විපාක අඩු දෙයක් කියලා. ඒකට බුදුදහමේ වචන වලින්ම කියනවා නම් දන්ද විරාගයි අල්පසාවද්දයි කියලා. දන්ද විරාගය කියන්නේ ලෝභය දුරු කරන්න අමාරුයි ටිකක්. හැබැයි අල්පසාවද්දයි. ඒකේ විපාකේ එච්චරම ප්‍රබල නැහැ. ලෝභයේ උපරිම දේ විදියට යන්නේ പ്രേත ලෝකයට වගේ තමයි යන්නේ බොහෝ විට. ඒක ලෝභයේ ස්වභාවය. ద్వේෂයේ ස්වභාවය කියනවා. ద్వේෂයේ ස්වභාවය මහා සාවද්දයයි. ඒ වගේම කිප්ප විරාගයි ඉක්මනින් දුරු කරන්න පුළුවන්. ద్వේෂයේ ස්වභාවය මොකද්ද? මහා සාවද්දයයි කිප්ප විරාගයි ඉක්මනින් දුරු කරන්න පුළුවන්. වරද අකුසලයේ ප්‍රබලයි. ඒ නිසා තමයි පිනතුනේ ආනන්තර කර්ම වලින් සම්පූර්ණ ආනන්තර කර්ම සිද්ධ කරන්නේ ද්වේෂයෙන්. ලෝභය නිසා නිරයට යන අය අඩුයි. බොහෝ විට නිරයට යන්නේ අපහැවල වලින් පල්ලෙහාම තැනට යන්නේ ద్వේෂෙහි විපාක විදියට. හැබැයි ඒක දුරු කරන්න හුඟක් කල් යන්නේ නැහැ. හරියට නොවන පිළිටුවත් දුරු කරන්න අමාරු නේ අපට. මෝහය ගැන කියනවා මහා සාවද්දයි දණ්ඩ විරාගයි කියලා. මෝහය කියන්නේ දුරු කරන්නත් අමාරුයි විපාකයක් ප්‍රබලයි. නිරයට යන ප්‍රධාන කාරණා හයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ හයින් එකක් තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ කර්මඵල විශ්වාසය ගැන කිසියම් අවබෝධයක් නැතිකම නිසා නිරයට යනවා කියලා සඳහන් කරනවා. එහි ආදීනව විදියට ඒ තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය දුරු වෙන කම්ම ඒකේ නා නිරේ ඉන්නවා කියලා කියනවා. නමුත් ආනන්තර කර්ම මොනවා කළත් ආනන්තර කර්ම වලින් විපාකයේ තියෙන කාලයක් තියෙනවා. මහා කල්පයක් විතරයි නිරේ ඉන්න වෙන්නේ. ඒ පංච ආනන්තර කර්ම පහම කළත් නිරේ කාලයක් ඉඳලා එන්න පුළුවන් යාට. නමුත් කියනවා මෝහය නිසා අවිද්‍යාව නිසා යම් කිසි කෙනෙක් නිරේ ගියොතින් ඒ තමන්ගේ වැරදි දෘෂ්ටිය දුරු වෙන කම්ම නිරයෙන් මිදෙන්නේ නැහැ කියලා. මෙන්න මේ විදියට පින්නතුනේ අකුසල මූලයන් ගැන බුදුදහමෙහි මූලික හැඳින්වීමක් අපට කරලා තියෙනවා. මේ අකුසල මූල තේරුම් ගන්න පින්නතුනේ අපේ ස්වභාවය තමයි අපි තේරුම් ගන්නවා තමන්ගේ හිතේ යමක් ගැන දැඩි ලෝභයක් තියෙනවා නම් දැඩි ద్వේෂයක් තියෙනවා නම් තමන්ට හිතට පීඩාවක් ඒක. මේක තේරෙන්නේ පින්නතුනේ අපට කුසල දහම් ටිකෙන් ටික වඩනකොට. අකුසලයට බරව ඉන්නකම් විතරක් අපට තේරෙන්නේ නැහැ මේක. තමන් යටින් සිදුවන අඩුපාඩුකම් වලින් තමන්ට කොච්චර චිත්ත පීඩාවක් එනවාද කියන එක තීරණය වන්නේ තමන් පින්කම් කරන්න පටන් ගත්තට පස්සේ. පින්කම් වල ආනිසංස තේන ගන්නවා. පින්නතුනි අපි නිතරම පරිත්‍යාගශීලී වෙනවා නම්, දන් දෙනවා නම්, අනිත්යට උදව් කරනවා නම්, දෙමව්පියන්ට සලකනවා නම් අපේ කුසලිය ටිකෙන් ටික වැඩි වෙනවා. වැඩි වෙන්න අපට තේරෙනවා අපේ අතින් අඩුපාඩුවක් වුණොතින් අපට ඒක මානසික පීඩාවක් කියලා තමන්ට තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්න තමන් අකුසල් වලින් ටිකෙන් ටික දුර වෙනවා. දුර වෙන්න තමන්ට මානසික පීඩා ටිකෙන් ටික අඩු වෙන ගන්නවා. මෙහිදී පිනතුනේ ප්‍රධානම දෙයක් තමයි තමන්ගේ ඉන්ද්‍රිය ගැන. අපට ප්‍රධාන වශයෙන් ඉන්ද්‍රිය හයක් තියෙනවා අපි අරමුණු ගන්න. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. මෙන්න මේ ඉන්ද්‍රිය හය ගැන නිතරම හොඳ අවධානයෙන් ඉන්න ඕන කියලා. මේකට ලස්සන උපමාවක් බුදුදහමේ කියනවා. මේ පිනතුන අහලද සමාටි ඉබ්බගේ උපමාව. බුදුදහමේ තියෙන කතාවක් මේක. එක්තරා අවස්ථාවකදී ඉබ්බෙක් එක්තරා ස්ථානයක තමන්ගේ අවයව 6 මෙලියට දාගෙන හිටියා. ඉබ්බට අවයව කීයක් තියෙනවද? හයක් තියෙනවා. අත්පා හතරයි, පොළොවයි, වලිගයයි. මේ හයම දාගෙන ඉන්න දැකලා සිවලේ කෑත් ඉඳලා දැකලා සිවල දුවගෙන ආව අඬුවක් කඩාගන්න. මොකක් හරි කඩාගෙන කන්න බලාගෙන. එනකොටම ඉබ්බ දැක්කා මෙන්න සිවලෙනවා. සිවලට නම් අවස්ථාවක් දෙන්නේ නැහැ කොහොම හරි අඬු ටික ඇතුළට දාගන්න ඕනේ කියලා කටු ඇතුළට දාගත්ත ඉන්ද්‍රියන් ටික. සිවල හිටිය බලාගෙන එකක් හරි එළියට දායි කියලා. නමුත් ඉබ්බ නෙවෙයි එක ඉන්ද්‍රියක්වත් එළියට දැම්මේ. පින්නතුනි මෙන්න මේ උපමා බුදු දහමෙන් තියෙනවා අපට. කොහොමද කුම්මෝව අංගානි සකේ කපාලේ කියලා ලස්සන උපමාවක් තියෙනවා, ගාතාවක් තියෙනවා. අර ඉබ්බා තමන්ගේ ඉන්ද්‍රිය හය ආරක්ෂා කරගත්ත වගේ අපිත් මේ අපේ ඉන්ද්‍රිය හය ආරක්ෂා කරගන්නට ඕන. ඇසට රූප දකිනකොට රාගයක් ද්වේෂයක් ඇති නොවන විදියට අපි දක්ෂ වෙන්නට ඕන. මේ ඉන්ද්‍රිය හය එළියට දාගෙන හිටියා කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය හය එළියට දාගෙන හිටියා කියන්නේ මායයට අපි අවස්ථාව දුන්න කියන එක. මායය කියන්නේ ලෝභ ද්වේෂ ඇතිවන්න තියෙන අවස්ථා කියන එක. පින්නතුනි යම් කිසි විදියකින් අපි අයුනසෝ මානසිකාරයෙන් නම් ඉන්නේ. බුදුහාඳුර සඳහන් කරනවා හරියට ඒකෙනා වදකෙක් වගේ, ඒකෙනා වදකෙකුගෙන් ගුටි කන කෙනෙක් වගේ කියලා. අපි ඇතැමිට හුඟා සැප සම්පත් ඉඳිනවා කියලා අපි හිතන් ඉන්නවා. නමුත් බුදුහාඳුර ඒකටත් උපමාවක් කියනවා. මොකද්ද? එක්තරා වැරදි වැඩක් කරපු සොරෙක් රජතුමා ගේනවා, රාජපුරුෂයා අල්ලලා රජමාලිගාවට ගේනවා. මේ රාජපුරුෂයා මේ සොරාට රාජපුරුෂ වදකයා උදේ උල් 100කින් අනිනවා. රජතුමා නියම කරන උදේ උල් 100කින් අනින්න කියලා. උදේ උල් 100කින් අනිනවා. දවල් රජතුමා අහනවා අර සොරා තාමත් ඉන්නවද කියලා. ඊට පස්සේ දවල් රජතුමා කියන එහෙනම් අර වදකේ කියන තාමත් ස්වාමීන් ඉන්නවා කියලා. එහෙනම් දවල්ට තව 100කින් අනින්න කියලා. ඊට පස්සේ දවලුත් අර වගේ මා. ඊට පස්සේ හවස රජතුමා අහනවා අර කෙනා තාම ඉන්නවද කියලා. ඔව් රජතුමනි තාම ඉන්නවා. එහෙනම් තවත් 100කින් අනින්න කියලා. උදේට 100යි, දවල්ට 100යි, හවසට 100යි. දවසට කීයද? ඔව් මේ වගේ පිනතුනි මෙයාට අවුරුදු 100ක් මේ වගේ උල් වලින් අනිනවා. බුදුහාමුදුරෝ කියනවා යම් කිසි කෙනෙක් මෙන්න මේ ඉන්ද්‍රියන් හරියට ඉන්ද්‍රිය ගැන අවබෝධයක් නැතුව අනුවණින් මේ ඉන්ද්‍රිය ටික එළියට දාගෙන ගන්න අරමුණු කරා යම් කිසි කෙනෙක් අරගනිමින් ඉන්නවනම් අර උල් වලින් ඇනුන් ලබන අර සොරා වගේ කියලා. අපි වදකෙකුගෙන පහර කන අය වගේ කියලා. අපිට මේක තේරෙන්නේ නැහැ පින්නතුනි. අපිට හිතෙන්නේ අපි ලස්සන පුතා, අපේ පුතා දැක්කා, අපේ දුව දැක්කා, අපි ලස්සන පාටියකට ගියා, අපි ලස්සන සින්දු ටිකක් ඇහුවා, අපි හොඳ කෑම කෑවා. මේව තමයි අපිට හිතෙන්නේ. නමුත් පින්නතුනි මේ හැම මොහොතකම අපේ හිතට පීඩා ඇති වෙනවා. අපිට මේක තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ පින්නතුනි ටිකෙන් ටික අපේ හිත එක්තැන් කරගෙන කුසලයේ වඩන්න තමයි අපට අපේ අද විඳින චිත්ත පීඩාවලින් කොච්චර අපි පීඩාවට පත් වෙනවද කියලා අපට තේරෙන්නේ. එනිසා බුදුදහමෙන් කියනවා අපට පළවෙනි ආදර්ශයේ විදියට මේ සූත්‍රයෙන් කුමාරක සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් අපට කියන කාරණය තමයි හැකිතා තමන්ගේ අසකනනාසාදීන්ද්‍රිය වලින් තමන්ට එන ලෝභ අරමුණක් එනකොට හොඳට හිතගෙන සැලකිල්ලෙන් ඉන්න. තමන්ගේ හිතේ ස්වභාවය දැන් මොකද්ද කියලා. ඇතැම් විට අපට හිතෙන කෙනෙකුට උදව්වක් කරනවා කියලා. අපට හිතෙන කෙනෙකුට පිහිට වෙනවා කියලා. නමුත් මේ ඇතුලෙන් යන්නේ මේ රාගය යන්නේ, ලෝභය යන්නේ. අපට මේක තේරෙන්නේ නැහැ. ඇතැම් විට පරිත්‍යාගශීලී විදිහට දානෙකුත් දෙනවා නැත්තේ නේ. නමුත් යටින් වංචනික ධර්ම විදිහට මේ කෙලෙස් අපේ යනවා අපි නුවණින් නොහිතියොතින්. එනිසා බුදුදහමෙන් හරියට අපට මේක අපේ හිත තමයි පින්නතුනේ අපට තියෙන වටිනාම දේ. අන්න ඒ හිතට උපරිම සාධාරණ ඉෂ්ට කරන්න ඕන අපි. අපි බොහෝ විට සාධාරණ බලාපොරොත්තු වෙනෝනේ. අපට අසාධාරණයක් උනා කියලා අපි කියනෝනේ උසාවියේ තියෙන පළක් කරාඩනේ. පින්නතුනි බාහිර කිසිම කෙනෙකුට අපට අසාධාරණයක් කරන්න බෑ. අපට කරන ලොකුම අසාධාරණිය තමන් විසින්මයි කරන්නේ. අපේ හිතට අපි සලකන විදියෙන් තමයි අපිට කොච්චරනම් සාධාරණ ඉෂ්ට වෙලාද අසාධාරණ ඉෂ්ට වෙලාද කියන එක තීරණය වෙන්නේ. කෙනෙකුට පුළුවන් අභූත චෝදනාවකින් තමන් හිරේ දාන්න. හැබැයි පින්නතුනි තමන් වදකෙක් බවට තමන් ඒකේ සිර කරුවේ බවට පත් වෙන්නේ නැහැ තමන් මනසින් දිනු කෙනෙක් නම්. ඇයි ඒකට හේතුව තමන්ගේ හිතට අකුසල චේතනා එන්නේ නැහැ. තමන්ට බාහිරින් එන අකුසල ටිකෙන් තමන් හිත මුදවගෙන තියෙනවා. මෙන්න මේ தත්වෙට පත්වීමේදී පින්නතුනේ ප්‍රධානම කරුණක් තමයි යෝනිසෝ මනසිකාරය කියන කාරණය. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් පුද්ගලයාට යහපත පිණිස පවතින දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? තමන්ගේ හිතට අකුසල සිතුවිලි නොයන විදියට තමන් හිතන ක්‍රමය. තමන්ගේ හිතට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්, ඊර්ෂ්‍යාවක් ඇති නොවන විදියට තමන් හිතන ක්‍රමය. ඒක කුමන හෝ ක්‍රමයක් වෙන්න පුළුවන්. දැන් මේ අපි උදාහරණයක් දක්වලා තියෙන විතක්ක සංඨාන සූත්‍රය. විතක්ක සංඨාන සූත්‍රයේ ක්‍රම කිහිපයක් දක්වන අපේ හිතට ලෝභයක්, ද්වේෂයක් ඇති වෙනකොට හිත කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා. දැන් කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙනවනම්, ද්වේෂයක් ඇති වෙනවනම් ඒකට විරුද්ධ සිතුවිලක් හිතන මෛත්‍රියක් හිතන්න. මෛත්‍රිය දිනු කරන්න. බොහෝ විට පින්නතුනි අපේ හිතට චිත්ත පීඩා ඇතිවන්නේ අපි ඇසුරු කරන පුද්ගලයන්ගේ අඩුපාඩුකම් වලින්. ඇසුරු කරන පුද්ගලයන්ගේ අඩුපාඩුකම් වලින්. නමුත් පින්නතුනි විවිධ ක්‍රමවලින් හිතනකොට අපට මෛත්‍රිය දිනු කරන අවස්ථාවක් තියෙනවා. මේක ඊටාම ලස්සන කතාවක් බුදුදහමේ දැක්වෙන එක්තරා අටුවාවක සඳහන් වෙනවා. එක්තරා ප්‍රදේශයක ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේට එක්තරා දායිකාවක්, උපාසිකාවක් හොඳට සලකනවා. මේ සලකන දුප්පත් කෙනෙක් ස්වාමීන් වහන්සේට පිණ්ඩපාතේ බෙදනවා. පිණ්ඩපාතේ බෙදෙන මේ දායිකාවට මේ ස්වාමීන් වහන්සේ බණ කියනවා. මේ දුප්පත් උනත් මේ කෙනා හරිම ශ්‍රද්ධාවන්තයි, හරි ප්‍රඥාවන්තයි. මේ ස්වාමීන් වහන්සේගෙන් බණ අහන මේ දායකාව දම්බෙදන විතරක් නෙවෙයි භාවනා කරනවා. භාවනා කළා, හිත තැම්පත් කරගත්ත, සමතේ දිනු කරගත්තා. සමතේ දිනු කළා, ධ්‍යාන ලැබුවා. ධ්‍යාන ලැබනවා කියන්නේ හිතේ එක්තරා උසස් අවස්ථාවක්, හිත එක්තැන් කරගෙන විවිධ විදියේ ඥානයක් ලබන්න පුළුවන්. ගියාත්ම භාව ගැන කොහොමද, ඒ වගේම අනිත්‍යගේ හිත කොහොමද, දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ ස්වභාවය කොහොමද ආදී වශයෙන් හිත දිනු කළා ලබන්න පුළුවන්, අවබෝධය ලබන්න පුළුවන්. දැන් මේ උපාසිකාව අර ස්වාමීන් වහන්සේගෙන් බණ අහලා ධ්‍යාන වඩලා බැලුවා මේ දායකාවට ලැබුණ අවබෝධයක් නුවණක් ගියාත්මේ ස්වභාවය මොකද්ද කියලා. මේ දායකාව බැලුවා ඇත්තටම මේ ස්වාමීන් වහන්සේට මෙච්චර බැඳීමක් ඇතිුනේ ඇයි කියලා. බලනකොට පෙනී ගියා මේ ස්වාමීන් වහන්සේ ආත්ම භව 99කදීම මේ හාමුදුරුව මේ දායකාවගේ ස්වාමීන් පුරුෂය වෙලා. මේ දායකව භාර්යාව ආත්ම භව 99කදීම. ඊට පස්සේ මේ අතරේ දෙපිනතුනට ස්වාමීන් වහන්සේට තාම එච්චර දිනුවක් නැනම ස්වාමීන් වහන්සේත් ඉක්මනින් භාවනා කළා. භාවනා කළ ස්වාමීන් වහන්සේටත් අර පුබේ නිවාසන සංඥාණේ ලැබුණා. පෙරවිසෝ කඳ පිළිවෙල ගැන නුවන් අවබෝධය හම්බුණා. ඊට පස්සේ මේ හාමුදුරුවත් බැලුවා මොකද මෙච්චර මේ බැඳීමට හේතුව කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට පෙනෙන ආත්ම භව 99කදීම මේ දායකව තමන්ගේ මේ ස්වාමි දියණිය භාර්යාව. ඒ දකින්වත් එක්කම තවත් කාරණයක් දැක්කා. ඒ මොකද්ද? ඒ ආත්ම භව 99දීම මේ භාර්යාව විසින් මේ ස්වාමියාව ඝාතනය කළා. එහෙම සිද්ධියකුත් වෙලා තියෙනවා. මේ අතරේදී දැන් අර දායකව බලනවා මගේ හාමුදුරුව දැන් කොහොමද, මොකද්ද දැන් කර ඉන්නේ කියලා අභිඥාවලියම බලනවා. බලනකොට දැක්ක දැන් හාමුදුරන්ට ඥානෙ ලැබිලා හාමුදුරුව දැන් අතීතය බලනවා කියලා. බලනකොට දැනගත්ත දැන් 99කදී දැන් මේක දැක්කා, මරු බවක් දැනගත්තොත් දැන් අමනාපයක් ඇති වෙයි කියලා හිතුවා. හිතුවට පස්සේ කොහොමද හාමුදුරන්ට ඇවිල්ලා කියන හාමුදුරනේ දැන් බැලුවනේ දාතිය තාත්ම බව ටික 99ක්ම බැලුවනේ, එහෙනම් ගියාත්මෙත් බලන්න කියලා. ගියාත්මෙ හිටිය තැනත් බලන්න කියලා. ගියාත්මෙත් බැලුව මොකද තත්ත්වය කියලා. ගියාත්මෙ පිනතුනේ මේ දායිකාව මේ ස්වාමීන් වහන්සේගේ අම්මා. අම්මා වෙලා ඉතාම ආදරෙන්, ඉතාම අමාරුවෙන් සෙනෙහසින් මේ දරුවා පෝෂණය කළා, දරුවාට උදව් උපකාර කළා. අර 99කදීම අර වගේ අනුතරක් කළාට ගිය ආත්මේ හුඟක් සලකලා තියෙන මේ අම්මා ඒක දැකපු ගමම මොකද උනේ? අර තිමිතමනාපකම් ටිකත් ඔක්කොම අඩු වෙලා ගියා. ධානා විඥා ලබන කෙනෙක් ගැන මේ මොහොතේ කිසිම කෙනෙක් ගැන අමනාපයක් නැහැ. අමනාප තියෙනන් ධානා ලබන්න බෑ. නමුත් පින්වතුනි කිසිදු වෙනසක් ඇති වෙන්නේ නැහැ මේ සසර ස්වභාවය දැක ගමම්ම. පින්වතුනි අපේ සසර ස්වභාවයත් මේක. ඇතැම් විට අපේ දරුවට අපි හුඟක් ආදරේ. දරුවෝ විභාගයේ සමත් වෙනට හුඟක් කැමති නේද? කොහොමද? නමුත් අපි අල්ලපු ගෙදර දරුවෙක් ගැන අපට එහෙම හැඟීමක් තියනවද? පින්වතුනි සසර ස්වභාවය ගත්තොත් අපේ ගෙදර ඉන්න දරුවා ඇතැම් විට ආත්ම භාව 4ක 5කදී අපේ දරුවෙක් වෙන්න පුළුවන්. නමුත් අල්ලපු ගෙදර ඉන්න දරුවා කොහොමද? ඇතැම් විට ආත්ම භාව 10ක 15ක 20ක අපේම දුවෙක් පුතෙක් කියලා හිටිය කෙනෙක්. මෙන්න මේ වගේ සසර ගමනක් යන්නේ පින්වතුනි. මෙන්න මේ සිතුවිලි අපට ටිකෙන් ටික දිනු කරගන්න පුළුවන් නම් පින්වතුනි ලෝකේ අනිත්‍යය ගැන තියෙන අමනාපකම් එන්නේ නඩු වෙනවා. හැම දිනාටම තමන්ගේ දිනුව වගේ අනිත්‍යයේ දිනුව අපි ප්‍රාර්ථනා කරනවා. අනිත් කාරණේ තමයි පින්වතුනි. අපි තේරුම් ගත යුතු ප්‍රඥාව දිනු කිරීම සඳහා තේරුම් ගත යුතු කාරණේකුත් තියෙනවා. අපේ දරුවක් දරුවෙක් විභාගයක් සමත් වුණාම දරුවෙක් උපාධියක් සමත් වුණාම අපි සතුට වෙනව නේද? ඇත්තටම අපි දරුවෝ විභාගයේ සමත් වෙච්ච නිසාද අපි සතුට වෙන්නේ? අපි කියමු ඒ විභාගයේම වෙනත් ළමයෙකුත් පාස් වෙනවා. අපට තමන්ගේ දරුවා පාස් වෙච්ච සතුට තියෙනවද? වෙනත් ළමයෙක් පාස් වුණාම. පින්නොතනි බාහිර දෙයකින් නම් සතුට එන්නේ අපට. අර ළමයි දෙන්නාම විභාගයේ සමත් වෙච්ච රාදී සමාන සතුටක් අපට ලැබෙන්න ඕන. බාහිර දෙයකින් නම් සතුට එන්නේ. ඇත්තටම සතුට ආවේ කොහෙන්ද? මේ දරුව මගේ කරගෙන සක්කාය දිටි නිසා මගේ දරුවා විභාගයේ පාස් වුණේ. මටයි ඒකේ ගෞරවය, මටයි ඒකේ ආඩම්බරය කියලා මේ පැත්තෙන් තමයි තමන් සතුට ගත්තේ. නමුත් වෙනතුනි අපට පුළුවන් නම් මෙන්න මේක හරියට තේරුම් අරගෙන තමන්ගේ මේ සක්කාය දිටි දුරු කරන්න. අනිත් දරුවනුත් විභාග සමත් වෙනකොට අපට සතුට වෙන්න පුළුවන්. අනිත්‍යයේ දිනුවේදී අපට මුදිතා ගුණ ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දහම තුලින් පින්නතුනි අපට දැන් තියෙන සතුට ටිකෙන් ටික වැඩි කරගන්න මේ මාර්ගය කියන්නේ. ඒ මාර්ගයේ පළවෙනි පියවර තමයි අකුසලෙන් මිදෙන්න කියන කාරණය. අකුසලෙන් මිදෙන්න කියන කාරණේ දේශනා කළේ හේතු රාශියක් නිසා. අපි මුලින් සඳහන් කළා එක කාරණයක් තමයි අපට අපි අකුසල කරන්න අපේ තියෙන කුසල පැත්ත දුර්වල වෙනවා. අපේ ජීවිතයේ තියෙන සුදු පැත්ත අඩු වෙනවා, කළු පැත්ත වැඩි වෙනවා. ඒ තුලින් පින්නතුනි අතීත කර්ම හැටියට අපට එන්න තියෙන යම් කිසි අකුසල කර්ම ශක්තියක් තියෙනවා නම් ඒව තවත් ප්‍රබල වෙනවා. අපට ආනිසංස ලබා දෙන හොඳ කුසල කර්ම ශක්තියක් තියෙනවා නම් ඒව දුර්වල වෙනවා තමන් කරන අකුසල දහම නිසා. තමන්ගේ සාර්ථකත්වයට ලොකු හානියක් වෙනවා. අනිද්දේ තමයි පින්නතුනි අපි ඇතැම් විට මේ මනුසාත් සභාවේ ඉන්නේ ඇතැම් විට කල්ප ගානක් කරපු කුසල දහම් භුක්ති විඳලා විඳලා අවසාන ආත්ම භාවය වෙන්න පුළුවන් මේ ඉන්නේ. අපි හුඟා කුසල දහම් කළා ඒ කුසල දහම් ටික ඔක්කොම ගෙවිලා අන්තිම කඩයිමේ ඉන්න මොහොත වෙන්න පුළුවන් මේ ඉන්නේ. එතකොට මෙතෙන්දී අපි හරියට කුසලයේ දිනු කර නොගත්තොත් මොකද වෙන්නේ? ඇතැම් විට මේ ජීවිතය හොඳට ඉන්න පුළුවන්. නමුත් අන්තිම මොහොත වෙන විට පිනුතුනි ටිකෙන් ටික මේ කුසලයේ ඔක්කොම පිරිහෙලා තමන් පල්ලෙහාට වැටෙනවා. අන්න ඒ නිසා තමයි එක්තරා අවස්ථාවකදී කෙනෙක් බුදුහාඳුරගේ ප්‍රශ්නයක් අපි මීට කලින් උත් ඒ උදාහරණය සඳහන් කළා. බුදුහාඳුරනේ යම් කිසි පුද්ගලයෙක් ඉන්න පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාම සමාන අකුසල් කරනවා. පුද්ගලයන් දෙන්නෙක් ඉන්න මේ දෙන්නාම සමාන අකුසල කර්ම දෙකක් කරනවා. එක පුද්ගලයෙක් ඒ කරන අකුසල දහමෙන් කෙලින් මේ කෙනා නිරයට යනවා. අනිත් කෙනා අපායට යන්නේ නැහැ. එයා නැවත සුගතියට එනවා. මේකට හේතුව මොකද්ද කියලා? මෙතෙන්දි බුදුහාඳුර සඳහන් කරනවා අර එක්කෙනෙක් අපායට යන්නත් එක්කෙනෙක් නැවත සුගතියට එන්නත් හේතුව මොකද්ද? අර දුගතියට යන්නේ කුසල දහම් ගෙවිලා එයාගේ කුසලයේ බොහොම අඩුවෙන් ඉන්න කෙනා. එයාගේ එක අකුසලයකින් එයා පල්ලෙහාට වැටෙනවා. නමුත් සමහර අය ඉන්නවා හරියට ගංගකට ලුණු කැටයක් දැම්ම වගේ අකුසලයක් කරාට එච්චර දැනෙන්නේ නැහැ යාට. ඇයි ඒකට හේතුව? ඔව් යාගේ කුසලයේ ප්‍රබලයි. සතර හුඟා පින්දහම් කළා. ඇතැමිට තම ආත්මවත් 100 ගානක් ඉස්සරහට යන්නේ පින්කම් කරලා තියෙන්නේ. ඒ නිසා පින්කම් කරන්නේ නැහැ කියලා අපාය යනවා කියලා එහෙම හිතන්නේවා. පන්සල් යන්නේ යා අපායයි කියලා හිතන්න එපා. ඇතැම් විට පන්සල් නොයන අය පින්කම් නොකර නැහැ සුගතිගාමි වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. පින්නොතින අපිට තියෙන වාසිය තමයි බෞද්ධයන් හැටියට අපි මේක තීරුම් ගත්තොත් අපිට වාසි ගානක් තියෙනවා. එකක් තමයි මේ ලෝකයේදී අපට අතීත කර්ම හැටියට එන අකුසල කර්ම ශක්තිය හුවා දුර්වල කරන්න පුළුවන් කුසලයේ ශක්තිමත් කළා. ඒක ලොකු වාසියක් අපට. හැබැයි පින්නතුනි මේ සඳහා අපේ අපට අපල කාලේ එනකම් ඉන්න හොඳ නැහැ. නිතර අකුසල් දහම්ලින් දුර්වල නිතර පින් වැඩෙන දෙයක නිතර තමන්ගේ දෙනට ඕන. තමන්ගේ ගෙදර අම්මා තාත්තා ඉන්නව නම් තමන්ගේ දෑතීම සලකන්න. ඒ වගේම වැඩිහිටි කවුරු හරි ඉන්නව නම් තමන් සලකන්න. අසරණ ළමෙක් දැක්කොත් සලකන්න. ස්වාමින් වහන්සේ කෙනෙක් වැඩිහිටි කෙනෙක් දැක්කොත් හොඳට වඳින්න. පින්නතුනි මේ වගේන් තමන්ගේ ආනිසංස තමන්ගේ ආයුෂයේ වර්ණය මේ හැම දෙයක්ම තමන්ගේ දිනු වෙනවා. හැම මොහොතම පින්නතුනි තමන් කුසලයක් වැඩි වෙන විදියක ඉන්න. නිතර පරිත්‍යාගශීලී ස්වභාවයෙන් ඉන්න. නිතර පින්නතුනි දානය වගේම නිතර සිල්වත් වෙන්න. නිතර කය වචනය සංවර කරගෙන ඉන්න. ඒ වගේම පින්නතුනි නිතර භාවනාවක යෙදෙන්න. නිතර මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව මේ වගේ භාවනාවක් නිතර තමන් හුරු කරන්න. දැන් පින්නතුනි අපි සතුට විඳින නිතරම උපයෝගී කරගන්නේ අපි ඇසෙන් රූප දකින එක, කනෙන් ශබ්ද අහන එක තමයි අපි නිතර සතුට ලබන කරන්නේ. අපිට නිතරම සතුට ලැබෙන නම් නිතර බඩු බහන්න ඕන නේද? බාහිර පුද්ගල වටේම ඉන්න ඕන, කම්පියුටරේ නිතරම ළඟ තියෙන්න ඕන. නිතර මේ උපකරණ ටික තියුණොත් තමයි සතුට තියෙන්නේ අපට. පරිවරක් කරන්ට් එක ගියොත් ඉන්නේ නේද? දවසක් අත ඉවරයි අපේ ජීවිතේ ඉතින්. පින්නතුනි මෙන්න මේ බාහිරින් යැපෙන ගතිය ටිකෙන් ටික අපට අඩු වෙන්නට ඕන. මේ යැපෙන ගතිය අඩු වෙනවා කියන්නේ මනසට කෙලින්ම මනසට ආහාර දෙන විදියට අපේ ජීවිතය සකසා ගැනීම. ඒකින් කියන්නේ තමන්ගේ රැකී රක්ෂාන කර කැම බිමනගෙන ඉන්නවා කියලා. තමන් එදිනදා ජීවිතේ මේ යුතුයකම් ටික කරන ගමන් තමන් හඳුනා ගන්නවා තමන්ට නියම සතුට ලැබෙන ක්‍රමය මොකක්ද කියලා. බාහිරින් රූපයක්, ශබ්දයක් ආදී ලබල යම් කිසි සතුටක් අපිට ලැබෙන්න පුළුවන් තාවකාලිකව. නමුත් ඒක ඉතාම සුළු මොහොතකින් අවසන් වෙනවා. දැන් හඬක් අහලා කාගේ හරි ගුණ කතනයක් අහලා ඉතාම සුළු මොහොතකින් ඒක අවසන්. නැවත ඒක හිතනකොට තමයි ඊළඟට සතුට හෝ දුක කියන ගෙන්නේ. නමුත් වෙනතුනි මනසට නිතර කුසල චේතනාවක අපි දීපු දානයක් ගැන, තමන් දීපු දානයක් ගැන නිතර හිතනවා නම් ඒකත් භාවනාවක්. ඒ වගේම තමන් අනිත් කෙනාට සලකපු දෙයක් ගැන හිතනවා නම් ඒකත් කුසලයක්. ඒ වගේම නිතර මෛත්‍රී භාවනාව වඩනවා නම් මේව කරන්න වෙනතුනි තමන්ට සතුට තියෙන අභ්‍යන්තරේ. තමන් නිතර ඇතුළතින් තමයි සතුට වෙන්නේ. දැන් අපට සතුට තියෙන බාහිර කට්ටිය වැඩිපුර කතා කරොත් තමයි, කතා නොකර හිටියොත් අපි දුකෙන් ඉන්නේ. දැන් අපට සතුට තියෙන්නේ බාහිර පුද්ගලයන් මත. නමුත් වෙනතුනි ඒ බාහිර පුද්ගලයන් කියලා අපි හිතුවට නියම සතුට තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයෙන්. තමන් නිතරම තමන්ගේ හිත කුසල අරමුණක යොදාගෙන තමන් ඉන්න වෙනතුනි තමන් විවේකයට කැමති කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ සතුට අභ්‍යන්තරයෙන්ම තමන් ගොඩනගා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඒ සතුට පින්නතුනේ එන්නෙන්නම ඉහළ මට්ටමටපත් වෙනවා. ඒ වගේම බාහිර රූප ශබ්ද ආදියක් වෙනස් කළා තමන්ට දුක ඇති වෙන ගතිය එන්නේ නඩු වෙනවා. දැන් පින්නතුනේ පොඩි දෙයක් රූපයක් වෙනස් කළා දරුවෙකුගේ අකීකරු වීමකදී, ඇතැමිට කැම බීමක් වෙනස් වෙනකොට, ශබ්දයක් වෙනස් වෙනකොට පොඩි දෙයකින් අපේ හිතේ තියෙන සතුට නැති වෙනවා. පින්නතුනේ බුදුදහම කියලා කියන්නේ මෙන්න මේ බාහිර මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු කළා තමන් ස්වාධීන කෙනෙක්, නිදහස් නිවහල් කෙනෙක් බවට පත් කිරීම. දැන් අපි නිදහස නැහැ පින්නතුනි. ඇතැමිට ලෝකයේ ඉහළම නිදහස තියෙන රටේ අපි ඉන්නේ නේද? ඈ අපි එහෙම තමයි හිතන් ඉන්නේ. නමුත් පින්නතුනි සැබෑ නිදහස අපට ලැබෙන්නේ අපි මේ ධහම අවබෝධ කරගන්න තුරු. අපේ නිදහස තියෙන්නේ තමන්ගේ මත, තමන්ගේ සතුට තීරණය කරන ගතිය ටිකෙන් ටික වැඩි වෙන මට්ටමට. පින්නතුනි මෙන්න මේ සඳහා තමන්ගේ මනස ඊටාම නිවැරදිව හඳුනා ගන්න. මේ මොහොතේ තමන්ගේ හිතේ ස්වභාවය මොකද්ද? යමක් ගැන දැඩි රාගයක්ද, ආසාවක්ද, අමනාපයක්ද, මෛත්‍රී සිතුවිල්ලක්ද, පරිත්‍යාග සිතුවිල්ලක්ද, ශ්‍රද්ධාවක්ද? මෙන්න මේ සිතුවිල්ල ගැන තමන් නිතර සැලකිල්ලෙන් ඉන්න. ඒ වගේම ඒ හිතන සිතත් එක්කම බාහිර අරමුණු වලින් තමන්ට දැන් මොකක් දෙන්නේ කියලා තමන් නිතරම තමන්ගේ හිත ආරක්ෂා කරගන්න. එහෙම හිතුවටින් තමයි අර අපි මුලින් සඳහන් කරා ඉබ්බගේ උපමාව. ඉබ්බා තමන්ගේ කටු ඇතුළට අර අවයව ටික අරගෙන යා ආරක්ෂා වෙනා වගේ අපේ ජීවිතය අභ්‍යන්තර සතුට අපි ආරක්ෂා කරගන්නට ඕන. අර ඉබ්බා තමන්ගේ අත්පා හතරයි තමන්ගේ වලිගයයි හිසයි කියන අවයව හය ඇතුළට දාගෙන තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගත්තා වගේ අපට ජීවිතේ වටිනාම දෙයක් තියෙනවා. ඒ වටිනාම දේ තමයි අපේ හිත. අපේ හිත අකුසල සිතුවිලි ඇති නොවන විදියට අපේ හිත උපරිම කුසලයක තියාගන්න පුළුවන් නම් එදාට පින්නතුනි මාර්යාට අපි වල්ලා ගන්න බෑ. නමුත් දැන් අපි කොහොමද ඉන්නේ? දැන් අපි අවයව 6 මෙලියට දාගෙන ඕන විදියට කඩාගෙන කන්න කෙලින්නේ. අපි පින්නතුනි අපේ සතිමත් බව සිහිය නැත්නම් සිහිය නැති වෙච්ච මොහොතේ ඕනම කෙනෙකුට රූපයක් වෙනස් කළා අපේ හිතේ සතුට නැති කරන්න පුළුවන්. ශබ්දයකින් අපේ සතුට නැති කරන්න පුළුවන්. ඇතැම් විට හොඳ සුවඳවත් කෑමක් තියෙනවා නම් කෑමකින් අපිව එකපාර අල්ල ගන්න පුළුවන්. ඈ මේ හැම දෙයකින්ම බාහිරට අපිව අල්ල ගන්න පුළුවන් නම් ඒ කියන්නේ පින්නතුනේ අපේ යෝනිසෝ මනසිකාරය නැහැ කියන එක. ඒකෙන් කියන්නේ තමන් ඇස් දෙක වහගෙන කාටවත් ප්‍රතිචාර නොදක්ව ඉන්නවා කියලා. මේ අවබෝධය ලබාගත්තු කෙනා අනිත් කෙනත් එක්ක සිනාසෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, කෑම මේසෙදි කියලා අනිත් ඇත්ත එක්ක කෑම කන්න පුළුවන්. නමුත් එයා ලෝභ දේශ මොහ ඇති නොවන විදියට හැම මොහොතෙම තමන් ක්‍රියාත්මක වෙනවා. බාහිරින් බලන කෙනෙකුට පේන එයා සාමාන්‍ය කෙනෙක් වගේ කියලා. දැන් රහතන් වහන්සේ කෙනෙක් හිටියත් අපිත් එක්ක ඉන්නවා නම් ඇතැම් විට අපිට බාහිරින් හඳුනගන්න බැහැ රහතන් වහන්සේ කෙනෙක් කියලා. නමුත් අභ්‍යන්තරයෙන් සම්පූර්ණයෙන්ම හිතන විදිය වෙනස්. සම්පූර්ණයෙන්ම මනස මත මනසින්ම ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ මනසේ ස්වභාවයත් යථා විදියටම අවබෝධ කරගෙන සසර දුක නිදහස් වෙච්ච කෙනෙක්. මෙන්න මේ ගමන් මාගේදී පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ පින්නතුනි අපට ලබා දෙන්න පුළුවන් උපරිම සතුට ලබා දෙන ධහම. ඒ වගේම අපේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම ලබා දෙන ධහම. ඒ වගේම අපට උපරිම සාධාරණ ඉෂ්ට කරන ධහමක් තමයි බුදුහාමුදුරන්ගේ ධහම කියලා කියන්නේ. ඒ ධහමේ පළවෙනි පියවර තමයි මේ කුමාරක සූත්‍රයෙන් සඳහන් වන්නේ. මොකද්ද? හැකිතාක් තමන්ගේ මනසට එන අකුසල සිතුවිලි අඩු වෙන මට්ටමක ඉන්න කියලා. තමන්ගේ හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. ඒ වගේම හිතට එන ලෝභ දේශ මොහ අඩු වෙනා වගේම පිනතුනි අනිත් පැත්තෙන් හැකිතාක් නිතර කුසල දහම් දිනු වෙන කෙනෙක් බවට පත් වෙන්න. මේකෙදි පිනතුනි බුදුහාමුදුරෝ දේශනා කළා යම් කිසි කෙනෙක් මානසික සෝයා කරා යන කෙනෙක්ද කියලා බලා ගන්න පුළුවන් ප්‍රධානම සලකුණක් තියෙන කෙනෙක්ගේ. ඒක තමයි පිනතුනි ඒ කෙනා කොච්චරනම් මෛත්‍රී භාවනාව වඩන කෙනෙක්ද කියන එක. කරණීමේත සූත්‍රයේ මේකයි දැක්වෙන්නේ. තමන් කොච්චර දැන් අපි හැම දෙයක්ම කරන්නේ මානසික සුවයට නේද? අපි ඉගෙන ගන්නේ, දරුවෝ හදන්නේ, මේ රැකී ආරක්ෂා කරන්නේ, හැම දෙයක්ම කරන්නේ අවසාන බලාපොරොත්තු අපේ සතුට. අන්න ඒ සතුට කරා යන ගමන් මගේදී තමන්ටම තමන් ගැන හිතන්න පුළුවන්. තමන් ඇත්තටම සතුට ලබන පාරකද මේ යන්නේ කියලා. පින්නතුනේ එක ප්‍රධාන පියවරක් තමයි තමන් කොච්චරනම් මෛත්‍රී භානාව වඩනවාද කියන එක. දවසට එක විනාඩියකින් පටන් ගන්න මුලින් කමන්නේ විනාඩියක් කරාම ඇති. ඊළඟ සති විනාඩි දෙකක් කරානේ. එහෙම මෙහෙම ටිකෙන් ටික වැඩි කරන්න. මුලදී අපි වාඩි වෙලා විතරයි කරන්නේ. ඊට පස්සේ අපි වාහන පදවනකොට, ඇවිදිනකොට, ගෙදර උයන පිහන කටයුතු කරනකොට, පාසල් යනකොට හැම මොහොතෙදිම අපට මේක යොදා ගන්න පුළුවන්. පින්නතුනි මේක වඩන්න වඩන්න බාහිර පුද්ගලයන් නිසා එන චිත්ත පීඩා එන්නම අපට අඩු වෙනවා. අපේ ජීවිතේ එන චිත්තට එන පීඩා භාගයක් අඩු වෙනවා තමන් මෛත්‍රිය වඩන කෙනෙක් නම්. ඒ වගේම මීට වඩා අපි අනිත් අය කෙරෙහි කැප වෙනවා. දැන් බලන්න තමන් ලෝකෙ වෙනුවෙන් තමන් කොච්චර දේවල් කරනවද කියලා. තමන් ලෝකෙට කියලා කරන්න ඇත්තෙම රැකියා කරන එක විතරයි නේ. ඒකත් අටුවක් බලාපොරොත්තු වෙන්නේ කරන්නේ. තමන් මේ ලෝකේ ඉපදෙනකොට අපි වෙනුවෙන් ලෝකේ මිනිස්සු කොච්චර දේවල් කළද තිබ්බේ? ඈ පාරවල් හදලනේ, පාලම් හදලා, යාන වාහන තාක්ෂණය උපරිම දියුණු කළා, කම්පියුටර්ස් හදලා, මේ ඔක්කොම කළා, ගුවන් යාන හදලා. පින්නතුනි මේ පරිශන කරන්න මිනිස්සු කොච්චර කැප වෙන්නේ නැද්ද? මේ පරිශන කරන්න ගිහිල්ලා කී දෙනෙක් මේ පින්නතුන් දනවද අපාගත වෙන්නේ නැද්ද? දැන් බලන්න හෙල්මට් එක එහෙම හදන්න, හෙල්මට් එක ගැන රිසර්ච් කරන්න ගිහිල්ලා වඳුරෝ කී දෙනෙක්ගේ ජීවිතයට හානි වුණාද කියන දන්නවද මේ පින්නතුන්? ඈ වඳුරෝ සිය ගානෙක්ගේ ජීවිතයට හානි වුණා හෙල්මට් එක ගැන රිසර්ච් කරන්න ගිහිල්ලා. ඒ වඳුරගේ ඔළුවේ දාලා දැඩි ශබ්ද වේගවත් තැන්වල හප්පලා ඒකෙන් තමයි රිසර්ච් කර කර මේ මිනිස්යාගේ හිස ආරක්ෂා කරන්න මේ හෙල්මට් එක හැදුවේ. පින්නතුනි මේ වගේ බොහෝ දේවල් ගැන අපට නවීන තාක්ෂණය දෙන්න, අපට මේ පහසුකම් ටික දෙන්න ලෝකයේ බොහෝ දෙනෙක් මහන්සි වෙලා තියෙනවා. ඒ මහන්සිනා විතරක් නෙවෙයි, ඒ අය ඒ කරපු කැපවීම නිසාද බොහෝ දෙනෙක් අපායේ ඉන්නේ අපි වෙනුවෙන්. යථාර්ථයේ ඒ නිසා උදහාස ගන්න පින්කම් ඒ කටියට තනුවදන් කරන්න ගොඩේන්නේ කටියට. පින්නතුනි එහෙම ලෝකෙක එහෙම උදව් උපකාර කළා ලෝකයක් නිර්මාණය කළ දීපු ලෝකෙක අපි මේ පහසුකම් ටික විඳින්නේ. ඒ නිසා අපි මේ ලෝකයට මේ දහම දැනගෙන අපට ලෝකෙ වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් මෛත්‍රිය අපි දක්වන්නට ඕන. ලෝකයට දහමක් දෙන්න පුළුවන් නම් ඒ දහම ලෝකයට දෙන්න ඕන අපි. ඒ වගේම යම්කිසි විදියක පරිත්‍යාගයක් අපට ලෝකෙට දක්වන්න පුළුවන් නම් පිනොත්න අපි ඒක කරන්න ඕන. ඒක තමයි අපි බුදුදහම දන්නයි හැටියට, බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් හැටියට අපි කල යුත්තේ. එහි ප්‍රධාන පියවරක් තමයි පින්නතුනි. එහි ප්‍රධාන පියවරක් තමයි මෙන්න මේ තමන්ගේ හිත ආරක්ෂා කිරීමේ පළවෙනි පියවර තමයි තමන්ගේ හිතට අකුසල් නොවන විදියට තමන්ගේ හිත උපරිම වශයෙන් නිතර සතුටෙන් පවත්වා ගන්න. ඒ වගේම නිතර හොඳ දෙයක් කරන්න, නිතර පිනක් කරන අදහසෙන් උදේ අවදිච්ච මොහොතේ පටන්ම හැම මොහොතම ඉන්න. සම්මා දිට්ඨිය ලැබීමේ ප්‍රධාන මානසංශය තමයි පින්නතුනි අපේ නිතර හොඳ සංකල්පනා තියෙන්නේ. අනිත් අයට මෛත්‍රී කිරීමේ අදහස, පරිත්‍යාග සීලිය අදහස, මේ කංශයෙන් නික්මීමේ අදහස, මේව තමයි නිතරම හිතේ තමන්ගේ රවුපිල රැව් දෙන්නේ. ඒ වගේම සම්මා වාචා නිතර හොඳ වචන කතා කරන්නේ. ඒ වගේම තමන්ගේ කර්මාන්ත සමෙන් කයින් කරන කටයුතු නිතර හොඳ දේවල් කරන්නේ. රැකියාවක් කරත් නිතරම දැහැමි දෙයක් කරන්නේ. අදැහැමි දෙයකින් ලබන ඉහළ වැටුපකට වඩා තමන් නිතරම දැහැමි දෙයකින් තමයි ලෝකෙට සේවයක් කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම නිතර උත්සාහය, හැම දෙයකම උත්සාහය නිතර හොඳ පැත්තට තමන් යොමු කරනවා, අකුසලෙන් මිදෙන්නත් කුසල දහම් දිනු කරගන්නත්. ඒ වගේම නිතර තමන්ගේ හිත එක අරමුණකට ගන්න විදිහේ නිතර වැඩපිළිවෙලක තමන් යෙදෙමින් ඉන්නේ. පින්නතුනි අපේ සාර්ථකත්වය කියලා කියන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් හුඟක් ධනෙ ලැබුවොත්, හුඟක් උපාධි ගත්තොත්, හුඟක් ඉහළ රැකියාවක් වැටුපක් ලැබෙන රැකියාවක් කරොත් අපි දිනුවයි කියලා හිතන්නේ. නමුත් පින්නතුනි මේක නෙවෙයි අපේ සාර්ථකත්වයේ රහස. අපි කොච්චර වටින ඇඳක නිදාගත්තත් නිදාගත්තට පස්සේ දන්නවද මෙච්චර වටින ඇඳක් කියලා? ඈ කොච්චර වටින ආහාරයක් අනුභව කරත් ඈ උගුරෙන් පල්ලෙහාට ගිය ගමන් පින්නතුනි ඒකේ රසය අවසන්. ඒ වගේම කොච්චර වටිනා නිවසක තමන් හිටියත් ඒ නිවසේ තමන් හැම වෙලාවම නැහැ. තමන්ට කොච්චර වටිනා වාහනයක් තිබුණත් තමන් වාහනයත් එක්ක හැම වෙලාවෙම නැහැ. තමන්ට කියලා තමන්ගේ ළඟ අඩුගානේ ශරීරය ගන්න. තමන්ට ශරීරයක් තියෙනවා, තමන්ගේ ශරීරය මෙච්චර ලස්සනයි, ශරීරය මෙච්චර නිරෝගී කියලා දවසට කී වතාවක් හිතනවද? අඩුගානේ ඇමරිකාවේ ඉන්නවා කියලා කී වතාවක් හිතනවද? හිතෙන්නේ නැහැ විනෝදිනිය. අපට ශරීරය ගැනවත් හිතෙන්නේ නැහැ. අපට ශරීරය ගැන හිතෙන ලෙඩක් වුණාම තමයි. නිරෝගී වෙනකන් ශරීරය ගැන හිතන්නේ නැහැ. ලොකු අමාරුවක් වුණොත් වන්න උදේ හවස ශරීරය අල්ලගෙන අඬනවා ඊට පස්සේ. ශරීරේ නිරෝගී වෙන්න මොහොතේ ශරීරයේ සතුට අපට ලැබෙනවද? අපට ලැබෙන්නේ නැහැ පිනතුනි. එහෙනම් මේ කරුණ සඳහන් කළේ අපිත් එක්ක වැඩිපුරම වෙලාවක් එනම් කවුද ඉන්නේ? අපේ හිත. අපේ ශරීරයටත් වඩා අපිත් එක්ක වැඩිපුර වෙලාවක් ඉන්නේ අපේ හිත. අපේ දරුවා ගත්තත් බලන්න පිනුතින් දරුවා ගැන දවසට කොච්චර සර්ප වේලාවක්ද හිතෙන්නේ? තමන් හිතනවා එක වහලයට ඉන්නේ කියලා. නමුත් දරුවෝ ගැන හිතුවොත් තමයි දරුවෝගේ ලෝකේ තමන්ට තියෙන්නේ. අඩු ගානේ අපේ ශරීරය ගැනවත් අපට හිතන වෙලාව කොච්චර සල්පද. නමුත් අපේ හිත දිනු කරගත්තුන් පින්නතුනේ ඒ කුසල චේතනාවෙන් තමයි තමන් හැම මොහොතකම ඉන්නේ. අවදින් ඉන වෙලාව නෙමෙයි පින්නතුනේ. නින්ද ගියත් පින්නතුනේ නින්දෙදි පේන්නේ තමන් මේ කරන පිරිසිදු සිතුවිලි ටික තමයි හීනෙදි පේන්නේ. ඒක නට නපුරු හීන පේන්නේ නැහැ. අනිත් ඇත් එක ගහගන්න ඒවා පේන්නේ නැහැ. අනතුරු පේන්නේ නැහැ. යාඩ පේන්නේ දන් දෙන ඒවා. අනිත් ඇට උදව් කරපුවා ස්වාමින් වහන්සේලා දාගත් පන්සල් බෝධින් වහන්සේලා පිළිම වහන්සේලා තමන් උදව් කරපුවා ය තමන් සලකපු අම්මා තාත්තා මේවා තමයි තමන්ට හීනෙ දිත් පේන්නේ. අවදින් ඉන්නේ වෙලා විතරක් නෙවෙයි. මෙන්න මේ තත්ත්වයට එන්න නම් පින්නතුනේ අපි හැකිතාග දුරට තමන්ගේ හිතට සලකන ගතිය ටිකෙන් ටික වැඩි කරන්න ඕන. හිතට සැබෑ ආහාරය දෙන්නට ඕන. හිතට ආහාරය දෙනවා කියලා කියන්නේ අපේ විසිරලා යන හිත විවිධ අරමුණු කරා විසිරලා යන හිත එක කුසල අරමුණක කොයිතරම් වේලාවක් දිග වේලාවක් තමන් තමන්ගේ හිත පවත්වා ගන්න දක්ෂද කියන කාරණය මතයි තමන්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ. ලෝකේ බොහෝ දෙනෙක් කියන්නේ ඉහළම උපාධි ගත්තොත් ඉහළම රැකියාවක් කළොතින් නැත්නම් ඉහළම වැටුපක් ලැබුවොතින් ලෝකේ සාර්ථකයි කියලා. බුදුදහමෙන් එකට එපා කියන්නේවත් ලබන්න. නමුත් පේනතුනේ සැබෑ සාර්ථකත්වයේ තියෙන කොහොමද? මේ හිත එක එක අරමුණු වලට දුවන ගතිය ටිකෙන් ටික අඩු කළා. එක කුසල අරමුණක වැඩි වේලාවක් තියාගන්න තමන් කොච්චර දක්ෂද කියන කාරණය මතයි තමන්ගේ සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ. වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒ නිසා මෙන්න මේ සඳහා පිනතුනේ උත්සාහවන්ත වන්න. මෙන්න මේ සිත එක අරමුණක තියාගන්න විතරක් නෙවෙයි. ඒ තියාගන්න හිතින් අපි ලෝකේ ඉහළම යථාර්ථය ප්‍රඥාවට අපි හිත තියනවා. මොකද ලෝකේ හිටිය පිනතුනේ බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන කලිනුත් හිටියා. සමතේ දිනු කරලා ධානය ලැබපු අහසින් යන පුළුවන් අය හිටියා. බ්‍රහ්ම ලෝකේ යන පුළුවන් මට්ටමේ හිටියා. බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්න ධානය ලබාගත්තු අය හිටියා. බුදුදහමෙත් ඒකට මාර්ගය කියලා තියෙනවා. නමුත් බුදුදහම ඊටත් වඩා තවත් පියවරක් ඉදිරියට යනවා. අර හිත එකඟ කළා. ඒ එකඟ කරගත්තු හිතින් ලෝකේ වටිනාම දර්ශනය අපේ මනසින් හිතනවා. මොකද්ද හිතන්නේ? හැම මොහොතකම අපේ ජීවිතය කියලා කියන්නේ පිනතුනේ පංච උපාදානස්කන්ධයක හට ගැනීම. අපි ඇසෙන් රූපයක් දැක්කා කියන්නේ, කනෙන් ශබ්දයක් ඇහුණා කියලා කියන්නේ, නාසයෙන් ගඳ සුවඳක් වින්දා කියලා කියන්නේ, යම් කිසි අත්දැකීමක් කිසියම් මොහොතක ලැබුණා නම් මෙන්න මේ පහ වැය වෙලයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහ වැය වීමේ ප්‍රතිඵලයක් විදියටයි අපට යමක් පේන්නේ, යමක් ඇහෙන්නේ, යම් ගඳ සුවඳක් දැනෙන්නේ, රසයක් ලැබෙන්නේ, ස්පර්ශයක් ලැබෙන්නේ, මනසට අරමුණක් එන්නේ. මේක තමයි ජීවිතය කියලා කියන්නේ පිනතුනි. ඒ විතරක් නෙවෙයි, මේ පංච උපාදානස්කන්ධය කියන මේ යථාර්ථයේ හැම මොහොතකම හට ගන්නවා, හැම මොහොතෙම එතනම නිරුද්ධ වෙනවා. වර්තමාන මොහොතේ හටගෙන නැති වෙන මේක වර්තමානයට, අතීතයෙන් වර්තමානයට එන්නේ නැහැ. වර්තමානයේ අරමුණ අනාගතයට යන්නේ නැහැ. දැන් අපි ශබ්දයක් කරනකොට මේ ඇහිච්ච ශබ්දය අතීතේ ඉඳලා මෙතෙන්ට ආවේ නැහැ. ඒ ඇතිවෙච්ච ශබ්දය අනාගතයට යන්නේ නැහැ. මේ සිද්ධාන්තියම තමයි පින්නතුනි. ඇසර දකින රූප, කනට ඇහෙන ශබ්ද, මේ ඉන්ද්‍රිය හයේම ස්වභාවය මේක. මේක දකින්න දකින්න පින්නතුනි අපට ලැබෙන අවබෝධය මොකද්ද? අපිට තේරෙන ලෝකේ යම් තාක් දේවල් තියෙනවා නම්, Tamante කියලා ශරීරයක් තියෙනවා නම්, හුස්ම ගන්නවා නම්, දරුවෙක් ඉන්නවා නම්, වාහනයක් තියෙනවා නම්, රැකියාවක් තියෙනවා නම්, ගෙයක් තියෙනවා නම්, කවුරු හරි ප්‍රශංසාවක් කළා නම්, බැන්න නම්, ගැහුවා නම්, උපාධි සහතිකයක්, මේ ඔක්කොම කිසියම් අත්දැකීමක් ජීවිතේ තියෙනවා නම් මේ හැම අත්දැකීමකම ස්වභාවය තමයි මේ පහේ අත්දැකීම. මේ පහ හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේක දකිනවා නම් පින්නතුනි, දකින්න දකින්න ලෝකය හොයාගෙන ලෝකයට ආසා කරන ගතිය, ලෝකය මගේ කියලා අල්ලන ගතිය ටිකෙන් ටික අඩු වෙන ඔහුගේ. අපි නිතර යොදන උදාහරණයක් කණ්ණාඩි උපමාව. අපි කණ්ණාඩියක් ළඟට යනකොටම අපට ඒ කණ්ණාඩියේ රූපය පේනවා. ඒ රූපය අපි කණ්ණාඩි ළඟට යන කලින් තිබ්බද? අපේ බිත්ති කණ්ණාඩියක් තියෙනවා නම් අපි කණ්ණාඩිය ළඟට යනවා අපි රූපය බලන්නනේ. එතෙන් ඒ රූපය ළඟට යන්න කලින් කණ්ණාඩිය තිබ්බද? යන්න කලින් රූපය තිබෙන අපි යනකොටම තමයි ඒක නිර්මාණය වුනේ. ඒ වගේම ඒ කණ්ණාඩිය අල්ලලා පුළුවන් ද අපට රූපය අල්ලන්න? අපට කණ්ණාඩිය අල්ලවට රූපය අල්ලන්න බෑ. ඒ කණ්ණාඩියේ ඡායාව ඇහැට විතරයි ඒක එන්නේ. මෙන්න මේ යථාර්ථියම තමයි පිනොතන අපේ ජීවිතය කියලා කියන්නේ. එකාතකින් අපි එක එක ඉන්ද්‍රියකින් ලබන අරමුණ සම්පූර්ණ වෙනස් වෙනස් අරමුණු ලබන්නේ. ඇසෙන් යමක් දකිනවා නම් ඒකට වර්ණ රූපේ විතරයි එන්නේ. සුවඳක් එනවා නම් ඒ සුවඳට විතරයි නාසයට විතරයි ඒ සුවඳ එන්නේ. ඒක අල්ලන්න ගිහිල්ලා අල්ලනකොට අල්ලන්නේ සතර මහා භූත රූප, පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක. මෙන්න මේ ඉන්ද්‍රිය හය වෙන වෙනම අධ්‍යක්ීම එකට ගැට ගන්න නිසා තමයි කෙලෙස් ඇතිවන්නේ. මෙන්න මේක හරියට තේරුම් ගන්න ලෝකයට ගිහිල්ලා ලෝකයට තියෙන ආසාව බැඳීම අඩු වෙනවා. අපි කණ්ණාඩිය ළඟ පේන රූපයේ පේන ඡායාව ඇහැට පේන රූපයක් විතරයි කියලා අපි දකිනවා නම් අපි කවදාවත් යනවද කණ්ණාඩි රූපය අල්ලන්න? කණ්ණාඩි රූපයත් එක්ක අමනාප වෙනවද? කණ්ණාඩියේ රූපය අපට ගනස්වඳන් බලන්න පුළුවන් කමක් නැහැ. කණ්ණාඩි රූපයත් එක්ක අපි අමනාප වෙන්නේ නැහැ. කණ්ණාඩි රූපය ගැන අපිට ලොකු ආසාවක් නැහැ. අපි කණ්ණාඩි රූපය අර්ථය දන්න නිසා. නමුත් ඒ කණ්ණාඩිය ළඟටම යනවා කියමු, අපි කියමු වෙන බල්ලෙක් බලලෙක් වගේ සතෙක්. නමුත් ඒ සතා ඒ කණ්ණාඩියේ රූපයට ආසා කරනවා. ඒ කණ්ණාඩි රූපින සතාට බුරනවා. කණ්ණාඩියේ තියෙන සතත් එක්ක අමනාප වෙනවා. නමුත් පින්නතුනි එතෙන්දී අපි රැවටෙන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේ යථාර්ථයම තමයි අපේ ජීවිතයේ සිදුවන සැබෑ ඉරණම මොකද්ද කියලා දැනගත්තොත් අපිට ලෝකේ යමක් දැඩි ආශාවෙන් ගන්න කියලා දෙයක් නැහැ. ඒ වගේම දැඩි ද්වේෂ කරන්න කියලා පිළිකුල් කරන්න කියලා දෙයක් නැහැ. මෙන්න මේ ඇලීම ගැටීම දෙකම දුර වෙලා මේ වර්තමාන මොහොතේ හටගන්න ඇතිවීම නැතිවීම දකිනවා නම් පින්නතුනි මේකට කියනවා ඉහෙළම ප්‍රඥාව කියලා. අර හිත එක්තැන් කර කර මුලින් අකුසලෙන් මිදෙලා හිත සමාධිගත කර කර මෙන්න මේ යථාර්ථය දකින්න ශක්තිමත් වෙච්ච ප්‍රමාණයට පින්නතුනි අපේ හිතේ තියෙන දුක් පීඩා අඩු වෙනවා. හිතට එන මානසික පීඩා අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අපි ලෝකයෙන් පලා යන්නේ නැහැ. මේ යථාර්ථය දැකලා අපි ලෝකේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ගෙදරත් කරලා කැලේට යන්නේ නැහැ. ගෙදර ඉඳගෙනම යුතුයකම් ටික කරනවා, රැකිරක්ෂාදිය කරනවා. නමුත් ඒ දේ කරන්නේ තමයි මේ යුතුයකම් ටික කරන්නේ විතරයි. ජීවත් වීමේ ප්‍රෝගයක් සඳහා විතරයි. ආ දන්නවා නියම සතුට තියෙන මේ පැත්තේ කියලා. ඒ නිසා යාගේ සම්පූර්ණ මුළු චර්යාම සකස් කරගන්නේ මෙන්න මේ ගමන යාමත් එක්ක. යාට දරුවෝ හිටියත් යා දන්නවා දරුවන්ගෙන් Tamanට සැබෑ විමුක්තියක් නැහැ. තමන්ට රූපයක් තිබුණත් මේ රූපයෙන් සැබෑ සතුටක් තමට අනාගතේ ලැබෙන්නේ නැහැ. තමන්ගේ රැකියාවෙන් තමන් බලාපොරොත්තු වන උපරිම තෘප්තිය තමට ලැබෙන්නේ නැහැ. ඒව තමන් කරනවා, ඉහළ වැටුප් ලබනවා. ඒ හැමදේම තමන් කරන්නේ තමන්ගේ මේ යුතුයකම් ටික කරන්න විතරයි. තමන් දන්නවා ඉහළම සතුට තියෙන්නේ මෙන්න මේ මානසික සුවය ලබන ක්‍රමය තුළ තමන් ටික ටික ඉදිරියට යාමත් එක්ක කියලා. ඒ නිසා තමන් වැඩිපුරම සලකන්නේ තමන්ගේ හිතට. තමන්ගේ හිතේ මුලින් අකුසලෙන් මිදලා හැකිතාක් දාන ආදී පින්දහම් කරගන්නවා. හැකිතාක් දුරට සමති විදර්ශනා භාවනා වඩනවා. තමන් සැබෑ දක්ෂෙක් බවට පත් වෙන උත්සාහ කරනවා. තමන්ගේ සැබෑ දක්ෂතාවයේ තීරණය වන්නේ කොහොමද? බාහිර කෙනෙකුට තමන්ට දුක් පීඩා දෙන්න බැරි නම් බාහිර රූපයක් ශබ්දයක් වෙනස් කළා තමන්ගේ හිතේ සතුට පැහැර ගන්න කෙනෙකුට බැරි නම් තමයි තමන්ගේ සාර්ථකත්වයේ තීරණය වන්නේ. තමන් බාහිර යැපෙන ගතිය ටිකෙන් ටික අඩු කළා තමන්ගේ මානසික සුවයෙන් තමන් සතුට ලබන කෙනෙක් බවට පත් වෙනවා. පින්වතුනි මෙන්න මේකයි බුදුදහමෙන් අපට ලැබෙන ප්‍රධානම වාසිය. මෙන්න මේ බුදුදහමෙන් ප්‍රතිඵල නෙලා ගන්නයි පින්වතුනි අපි මෙවැනි කාලයක මනුස්ස ලෝකෙ ඉපදුනේ. හිතන්නේ පා ඇමරිකාවට ඇවිල්ලා ලොකු විශ්වවිද්‍යාලයක උපාධියක් අරගෙන දරුවෝ ටිකක් හදලා මැරිලා යන විතරයි කියලා. ඒක පින්වතුනි ලෝකෙ අනිත් මිනිසුත් කරනවා. ලෝකෙ අනිත් මිනිසුත් ඒක කරනවා. බෞද්ධ නොවේ නැත් ඒක කරනවා. අපටත් වඩා හොඳට ඒ කට්ටිය කරනවා ඒක. පින්වතුනි අපි බෞද්ධුනේ ඇයි? අපි මේ බුද්ධෝත්පාද කාලේ ඉපදුනේ ප්‍රාර්ථනා කළා. දාන ආදී පින්දහම් කරමින් අප්‍රමාණ ප්‍රාර්ථනා කළා. මෙවැනි කාලෙක ඉපදෙන්න ධර්මයේ තියෙන කාලෙක ඉපදෙන්න බණ දහමහන ලැබෙන්න ස්වාමින් වහන්සේලා දකින්න ලැබෙන්න කියලා අපි සිය දහස්වර ප්‍රාර්ථනා කරන්න ඇති. ඒ ප්‍රාර්ථනාවල අනිසංසයක් විදියටයි අපි මේ ඉපදුනේ. අද අපට ඒක මතක නෑ ඒකයි. අපට ඒක මතක නම් පින්නතුනි අපි නිතරම ඉදිරියෙන් තියාගන්නේ සද්ධර්මය. නිතර අපේ ඉදිරියෙන් තියාගන්නේ හරියට තමන් යන වාහන ඉදිරියෙන් කොඩියක් තියාගන්නවා වගේ බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය තමයි තමන්ගේ ජීවිතයේ ඉදිරියේ ජයග්‍රහී කොඩිය බවට පත් කරගන්නේ. ඒක ඉස්සරහා තියාගෙන තමයි හැම දෙයක්ම කරන්නේ. ඉගෙන ගත්තත්, රැකිරක්ෂා කරත්, දරුවෝ හැදුවත් මේ ඔක්කොම කරන්නේ මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය තමන්ගේ ඉදිරියේ තියාගෙන. මේක තමයි තමන්ගේ සැබෑ ජයග්‍රහණයේ කොඩිය. මේක තමයි පින්තුනි සැබෑ ලෙසම මානසික සුවය ලබන අපරාජිත කොඩිය. මේ කොඩිය වෙත තමයි පින්තුනි අපි යන්නට ඕන. මේක තමයි අපට සැබෑ රැකවරණය. මොකද පින්තුනි අනිත් හැම දෙයක්ම මේ පින්තුනි හොඳටම දකිනවා, අපට හොඳටම පේනවා. ලෝකේ දරුවෝ හදපොයි දරුවක් කරලා යනවා. තමන්ගේ ශරීරය මේ ලෝකේ දාලා යනවා. දැන් බලන්න පින්තුනි එක සුළු මොහොතකින් දැන් බලන්න තව අවුරුදු 100ක් යද්දී අපි කියමු තවරුදු 100කට පස්සේ දවසක් කියලා මේ අපි ඉන්නේ. අපි මරණයට පත් වෙනකොට පින්නතුනි අපේ තියෙන බඩු බාන ටික ඔක්කොම එහෙම තියෙනවනේ. දරුවෝ ටිකක් තියෙනවා ඇතැම් විට. ඈ ශරීරයක් තියෙනවනේ. දැන් මේ මොහොතේ අපි ඔක්කොම මිය ගියා කියමු. මේ බාහිර වෙනසක් තියෙනවද මොකද? කිසි වෙනසක් නැහැ. ඉන්න තැන පොඩ්ඩක් ඇල වෙනක විතරයි වෙන්නේ. ඈ පොඩ්ඩක් ඉන්න තැනම පුටුවට හේතු වෙනක විතරයි වෙන්නේ. අනිත් මොකුත් වෙන්නේ නැහැ. මේ වගේ බරවත් මුකුත් අඩු වෙන්නේ නැහැ. මේ බාහිර ලෝකයේ පිනතුණි මේ ටික තියලා අපේ මනසෙන් ඊළඟ භවයට අපි සංක්‍රමණය වෙනවා. මෙන්න මෙවැනි ලෝකයක පිනතුණි අපි ජීවත් වෙන්නේ. එවැනි ලෝකයක අපට කියන වටිනාම දේ තමයි අපේ මානසික ස්වභාවය. දැනුත් අපි ජීවත් වෙන්නේ පිනතුණි මනසින්. හිතන්න එපා ඒ මරණයට පස් වුණාට පස්සේ අපට මේ ශරීරය අයින් වෙන්නේ කියලා. දැනුත් මේ අපේ ශරීරය ඇඳුමක් වගේ සම්පූර්ණමක මානසික මේ ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා මනස ඉහළම මට්ටමට පවත්වා ගත්තොත් මේක තමයි අපේ ජයග්‍රහණය කියලා කියන්නේ. මේ සඳහා තමගේ සම්පූර්ණ ජීවිතයම මේ පැත්තට යොමු කරන්න. මේ සඳහා ලබා ගන්න පුළුවන් හැම පැත්තේම ආශිර්වාදය ලබන්න. බණ දහම් අහන්න, පින් දහම් කරන්න, වැඩේ කියන සලකන්න, බෝධි පූජා කියන පුළුවන් නම් කරන්න, හැම දෙයක්ම අනිත්‍යට උදව් කරනේවා. හැම දෙයකම වාසිය ගන්න. දෙවියන්ට ඥාතින පින් අනුමෝදන් කරන්න, ඒවගෙනුත් ආශිර්වාදේ ගන්න. තමන්ට පේන, දෘශ්‍යමාන, අදෘශ්‍යමාන හැම දෙයකම ආශිර්වාදේ අරගෙන අපි එකයි කරන්න ඕන අපේ මනස උපරිම වශයෙන් සතුට දිනු වෙන විදියට තමන්ගේ ජීවිතය සකසා ගන්න. එහෙම කරන්න අපේ දරුවන්ගේ වැඩ කටයුතු සාර්ථක වෙනවා. අපේ රැකිරක්ෂා දිනු වෙනවා. ඉගෙන ගන්න කටයුතු දිනු වෙනවා. තමන්ට හොඳ මිතුරන් මුණ ගැහෙනවා. තමන්ට වෘත්තීය මට්ටමෙන් හොඳ ඉහළ මට්ටමකට යන්නට අනිත්‍ය උදව් කරන තමන්ගේ මේ චර්යාවන් එක්ක හිතන්න එපා. මේ දහමේ හැසිරීම තමන්ට පාඩුවක් කියලා. දහමේ හැසිරෙන හැසිරෙන තමන්ට හොඳම යාළුව මුණ ගැහෙන්නේ. තමන්ගේ ගමේ රටේ විතරක් නෙවෙයි ලෝකෙම ඉන්න හොඳම මිතුරන් ටික තමන්ට මුණ ගැහෙනවා. හොඳම දක්ෂයෝ ටික තමන්ට මුණ ගැහෙනවා. ඊයගේ උදව් උපකාර තමන්ට ලැබෙනවා. හැබැයි පින්නතුනි තමන්ගේ ළඟ ප්‍රධාන කරුණක් තියෙනවා. ඒ මොකද්ද? තමන්ගේ ළඟ අවංක භාවය කියන එක තියෙනවා. අවංක භාවය පින්නතුනි 50%කුත් නෙවෙයි, 60%කුත් නෙවෙයි, 75%කුත් නෙවෙයි, 90%කුත් නෙවෙයි, 99%කුත් නෙවෙයි, 100%ක්ම තියෙනවා. ඒ තියෙන පමණටයි තමන්ගේ ගමන් මඟ කොච්චරනම් සාර්ථකත්වයට යනවද කියන එක තීරණය වෙන්නේ. අවංග භාවය බාහිරින් අවශ්‍ය නැහැ තමන්ට. තමන්ම හිතලා බලන්න තමන් යමක් කරනකොට ඇත්තටම තමන් මේක කරන්නේ මොකටද කියලා. මේකෙන් තමන්ගේ අවකබාවය බලන්න පුළුවන් තමන්ට. තමක් යමක් කරනකොට ඇත්තටම තමන් මේක කරන්නේ කුමක් සඳහාද කියලා තමන් අවංකව හිතන්න තමන් ඒක කරන්නේ ලෝභ දේශ මොහ වැඩි වෙන දෙයකට නම් තමන් හැකියතාකයකින් මිදලා අවංකව ලෝභ දේශ මොහ අඩු වෙන විදිහේ වැඩපිළිවෙලක තමන් නිතරම ඉන්නවා. මෙන්න මේක තමයි තමන් නිවැරදි ගමන් මගක යනවාද කියලා තමන්ටම බලා ගන්න පුළුවන් සංකේතය. බාහිර පුද්ගලයන්ගේ චරිත සාතික වැඩක් නැහැ. බාහිර ලෝකයේ ඔක්කොම අපිව නොසලකා හැරියක් කමන්නේ. අපි වැරදි කරුවේ කියලා කිව්වත් කමන්නේ. තමන්ගේ හදවතට එකඟව තමන් කරන දේ උපරිම නිවැරදිව උපරිම අවංකව උපරිම මෛත්‍රී සහගතව කරන්න තමන්ගේ ජීවිතයේ වැඩ කටයුතු සකසා ගන්න. සමාධියට පෙරට කොටගත්තු ආරස්සංගික මාර්ගයේ හැම මොහොතම යෙදෙන්න. ඒ යෙදෙන කියන්නේ සංසේ පිනතුනේ හිතන්නේ මරණයෙන් පස්සේ කියලා. හිතන්නේ වයසට ගිහලා එක්කම දවසක කියලා. ඒ කියන්නේ සංසේ ලැබෙන්නේ කවද්ද? ඒ කියන්නේ සංසේ ලැබෙන්නේ මේ මොහොතේ ඉඳලා පිනතුනේ. පටන්ගත්තු මොහොතේ ඉඳලාම එහි ආනිසංසය ලැබෙනවා. මිනිස්යන්ගේ ආශිර්වාද විතරක් නෙවෙයි. නොපෙනෙන දෙවියන්ගේ මලගිය ඥාතින් හිටන් පින්නතුනි පොදි බැඳගෙන තමන්ට මේ ගමන් මගට උදව් කරනවා. තමන්ට ආශිර්වාද කරනවා. තමන් යන ගමන් මගට සාදුකාර දෙනවා. තමන්ට කර්මයෙන් ලබා දෙන්න පුළුවන් උපරිම වාසිය ලබා දෙනවා. අමුතුවෙන් හිතේ තින්න ඕනේ. කර්මයෙන් ලබා දෙන්න පුළුවන් උපරිම වාසිය මග තොටේදී වාසිය හැම තැනදීම ලබා දෙන්න පුළුවන් වාසිය අපට ලබා දෙනවා. ඉතින් ඒ සඳහා බුදුහාඳුරන්ගේ දහම පිනතුනි අපට මහා ලොකු ආභරණයක් මහා ලොකු ආලෝකයක් මේ ආලෝකයේ පිනතුනි අපේ ජීවිතයට ලබා ගන්න. මේ ආලෝකය අපි ලබා නොගත්තොත් අපි ලෝකෙම සක්විත රජ වුණත් පිනතුනි වැඩක් නැහැ. මොකද ඒක සුළු මොහොතකින් අවසන් වෙනවා. ඒ නිසා පිනතුනි අපට වටිනාම දේ අපේ හිත ඒ හිතට උපරිම සතුට ලබා දෙන විදිහේ දහම බුදු දහම කියලා කියන්නේ. ඒ ධර්ම ආනිසංසය අපට මේ ජීවිතේදීම ලබන්න පුළුවන්. ඒ ලබන්න පුළුවන් සියලුම සුසුකම් ඇතුව අපි ඉපදුනේ. හිතන්නේ ඔබ Taman දැන් මේ වයසට ගිහිල්ලා වැඩි කියලා. බුදුහාමරෙන් කාලේ හිටිය අවුරුදු 120 දී මහාන වෙච්චා හිටියා. අවුරුදු 120 දී මහාන වෙලා සක්මන් කළා භාවනා කළා නිදි වරාගෙන රහත් වෙච්චා හිටියා. ඒ නිසා අපි කවුරුවත් ප්‍රමාදය කියලා හිතන්නේ නැව. අවුරුදු 120ට අඩු වෙන්නේ ඔක්කොම ඉන්නේ නේ. ඊට වඩා වැඩි කවුරුවත් නැහැ නේ නේ. පින්නතින අපි කාටත් මේ ධහමින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ සඳහා ඉහෙළම බුද්ධියක් ඇතුව අපි උපදුනේ. ඒ නිසා තමයි මේ බණ අපි අහන්නේ, මේ බණ ඇහෙන්නේ අපට. ඒ නිසා පින්නතින අපේ ජීවිතවලින් වඩා වඩාත්ම අපි ප්‍රයෝජන ගන්න උත්සාහ කරමු. ඒ සඳහා තෙරුවන් සරණින් මේ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත්, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අප සඳහන් කළ කුමාරක සූත්‍රය ආශ්‍රයෙන් මෙයත් අන්ට තවදුරටත් ගැටලු තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා.